සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස යතෝ කෝ අරි ආවුසෝ අරිය ශාවකෝ අකුසලං ච පජානාති අකුසල මූලං ච පජානාති කුසලං ච පජානාති කුසල මූලං ච පජානාති එත්තාවතාපි කෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨි හෝති උජුගතස්ස දෙන්ඨේ ධම්මේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සන්ධම්මන්ති හොඳයි අදත් සිරිත් පරිදි සිදු කරන ධර්ම සාකච්ඡාවේ වැඩසටහනටයි ඔබ හැම දෙනෙක්ම සහභාගී වෙලා සිටින්නේ සතිපතා ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරස්ථානයේ සිදු කෙරෙන සිකුරාදා ධර්ම සාකච්ඡාවයි මේ අපි සිදු කරන්නේ. අද 2014 ජූනි මාසයේ 27 වෙනි සිකුරාදා. ඉතින් මේ සඳහා පැමිණි ඔබ හැම දෙනෙක්ම අපි ත්‍රිවිධ රත්න ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරමින් ඔබ හැමට අද අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. අද අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මජ්ක්‍ධිම නිකායෙහි ඇතුළත් වන සම්මාදිට්ඨි සූත්‍රයයි. මේ සම්මාදිට්ඨි සූත්‍රයෙන් සම්මාදිට්ඨිය ඇති කර ගැනීමේ ක්‍රම රාශියක් විස්තර වෙනවා. අන්න ඒ ක්‍රම ටික තමයි අපි විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ. අද පටන් ඉදිරි සතිවලදී මේක විස්තර කරනවා. සම්මාදිට්ඨිය නැත්තම් නුවණ ඇති කරගන්නේ කොහොමද කියන එක සරියුත් ස්වාමීන් වහන්සේ ක්‍රම 16කට දේශනා කරපු සූත්‍රයක් තමයි සම්මාදිට සූත්‍රය කියලා කියන්නේ. ඉතින් එයින් පළවෙනි කරුණ තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අද පටන් ඉදිරියට අපි මේ කරුණු එක එක සාකච්ඡා කරනවා. ඉතින් මේ සූත්‍රය අපි අහලා දැනගන්න ප්‍රමාණයට අපේ බුද්ධියෙන් ඉහළටම යනවා. අපි බුද්ධියෙන් ඉහළටම යනවා කියන්නේ අපි වටිනාම පුද්ගල බවට පත් වෙන මේ ලෝකේ. අපේ වටිනාකම තියෙන්නේ අපේ ධනය මතවත් අපේ උගත්කම් මතවත් නෙවෙයි. අපි පාවිච්චි කරන බඩු භාණ්ඩ නිසාවත් නෙවෙයි. අපට ඉන්න සමීපතම ඥාතීන්ගේ ප්‍රමාණය අනුවත් නෙවෙයි. අපේ වටිනාකම තියෙන්නේ අපි කොච්චර ඉහළ දැක්මකින් හොඳ විෂන් එකකින් ඉන්නවද කියන කාරණය මතයි. අපි ඉහළ දැක්මක හිටිය ප්‍රමාණයට අපි හිතින් සිතන සිතුවිලි හොඳයි. අපි වචනයෙන් කතා කරන වචන හොඳයි. අපි ක්‍රියාවෙන් හැසිරීමෙන් අපි හැසිරෙන විදිය හොඳයි. ඒක තමයි අපේ සාර්ථකත්වය කියලා කියන්නේ. ඉතින් එහෙම ඉන්නකොට අපේ මේ ශරීරයේ දුර්වල වුණත් ශරීරය තරම් නොවටිනා දෙයක් වුණත් අපි වටිනා පුද්ගලයන් බවට පත් වෙනවා. අපේ ආධ්‍යාත්මික ශක්තිය ශක්තිමත් වෙනවා. ඒ ශක්තිමත් වීමේ ආනිසංස කිහිපයක් තියෙනවා. එකක් තමයි අතීතයෙන් අපි ගෙන ආපු කුසල කර්ම ශක්තිය මෙතෙන්දි තවත් පෝෂණය වෙනවා. ශක්තිමත් වෙනවා. ඒක ප්‍රධානම ආනිසංසය. ඒ කුසලයත් එක්ක අපට ලැබිලා තියෙන දරුවන් ඥාති මිත්‍රාදීන් එයාටත් මේ ආශිර්වාදය ලැබෙනවා. අනිත් පැත්තෙන් අපි අතීතයෙන් ගෙන ආපු අකුසල කර්ම තියෙනවා නම් විපාක දෙන්නේ ඒවා හුඟා දුර්වල වෙනවා. ඇතැම්මිට හුඟාක් ආපස්සට යනවා. මොකද මේ කුසලය බලවත් වෙනකොට හරියට අර සූර්යා අහසේ තියෙනකොට ග්‍රහධාරකා නොපෙනෙනවා වගේ අපේ කුසලයේ ශක්තිමත් වෙලා කුසලයේ තමයි දිගටම විපාක දෙන්නේ. අනිත් දේ තමයි බාහිර දේවල් වලට, බාහිරින් අපි දකින රූප වලට ශබ්දවලට, ගඳ සුවඳවලට අපේ මනස වෙනස් කරන්න බැරි වෙනවා. අපට දුක ඇති කරන්න බැරි වෙනවා. ඒක තමයි අපේ සාර්ථකත්වය කියලා කියන්නේ. බුදුදහමේ හැටියට අපේ සාර්ථකත්වය කියලා කියන්නේ අපේ සාමාන්‍ය විෂයන් පිළිබඳව තියෙන දැනුම හෝ අපේ ධනය නෙවෙයි. අපි කොච්චරනම් බාහිර රූප ශබ්ද ආදියට මනස පීඩාවටපත් නොවෙනවාද කියන කාරණිය මත අපේ සාර්ථකත්වය තියෙනවා. ඒක ඉතාම වැදගත් කාරණයක්. බාහිර රූපයක් වෙනස් කළා, ශබ්දයක් වෙනස් කළා, අපේ තියෙන තැම්පත් බව, අපේ තියෙන සතුට, අපේ සංයමය, අපේ මූණේ තියෙන ලස්සන නැති කරන්න බැරි නම්, ඒකට බාධාවක් කරන්න බැරි නම් තමයි අපේ දක්ෂතාවය තීරණය වෙන්නේ. ඒ විතරක් නෙවෙයි, බාහිරින් පේන ලස්සන රූප වලට, ලස්සන ශබ්ද වලට, හොඳ ඝන සුවඳ වලට අපිව ඉක්මනට අල්ලගන්නත් බැරි නම්, ඒකෙනුත් අපේ දක්ෂතාවය තීරණය වෙනවා. ඒ නිසා මේ දෙකම අන්ත එක්ස්ට්‍රීම්. ඒ කියන්නේ එක පැත්තකින් අල්ලගන්න බාහිර රූප වලින් අනිත් පැත්තෙන් ගැටෙනවා. මේ දෙකම අන්ත. මේ දෙකෙම මිදිලා මැදහත් මට්ටමට හිටිය ප්‍රමාණයට තමයි දුක අඩු වෙන්නේ. ඒකයි. ප්‍රිය අරමුණක් දැකලා අනුවණින් අයුනසු මනසිකාරයෙන් ඉක්මනටම සතුට වෙන කෙනා ඒ ප්‍රමාණයටම ඒ ප්‍රමාණයටම අප්‍රිය රූප ශබ්දා දිනකොට ඒ ප්‍රමාණයටම ඔහු දුක් වෙනවා. ඔහු සිනහසුනේ අයුනසු මනසිකාරයෙන් නම් අනුවණින් නම් ඔහු මේ පැත්තෙන් සතුටෙන් උඩපනින ප්‍රමාණයටම මේ පැත්තෙන් දුක් වෙනකොට ඒ වගේම උඩපන පැන අඬනවා. දෙපැත්තම යනවා. එනිසා අපේ දක්ෂතාවය තමයි මේ දෙපැත්තම සමබර කරගත්තු පාඩ තමයි අපේ සාර්ථකත්වයේ තියෙන්නේ. ඒ සාර්ථකත්වය ඇති කරගන්න තමයි මේ සූත්‍රයේ කරුණු සඳහන් වන්නේ. මේක එක එක පොඩි කරුණක් ගැනයි මේක විස්තර වන්නේ. නමුත් ඒ කරුණට අදාළ විශාල ප්‍රමාණයක් කරුණු විස්තර කරන්න පුළුවන්. මුළු සම්බුදු සාසනම බුදුහාඳුරන්ගේ සියලුම මෙතෙක් දේශනා කරපු සියලුම විනය සූත්‍ර අභිධර්ම ත්‍රිපිටකයෙන් එන කරුණු මේ අංග 16 යටතේ අපිට විස්තර කරන්න පුළුවන්. මේ නිසා අද පටන් අපි ඉඳ ලැබෙන හැටියට අනු අපි හිටියොත් මේ කරුණු විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ එකේ ආරම්භය තමයි අද මේ අප සනිටුහන් කරන්නේ. ඉතින් ඔබ සතුටු වෙන්න, ඔබ වාසනාවන්තයන් උඟක් මේ දහම අහන්නට ලැබුණේ. හිතන්න එපා දවසක දෙහික ආත්ම භාවයේ දෙහික පිනක් කියලා. මේක මේ බණ අහන්න මැතැන් විට ආත්ම භාවවල ඉන්නේ මේ කල්ප ගණන් අපි පෙරුම් පුරන්නේ නැති, කල්ප ගණන් අපි ප්‍රාර්ථනා කරන්නේ නැති, කල්ප ගණන් අපි දාන ආදී පින් දහම් කරන්නේ නැති, මේ පහසු කණ්ඩික ලබන්න, මේ බුද්ධිය ලබන්න, මේ ශාසනය ලබන්න, හොඳ දරුවෝ ලබන්න, දෙමව්පියෝ ලබන්න, හොඳ පරිසරයක් ලබන්න, හොඳ රූප සම්පත්තියක් ලබන්න, මේ ටික ඔක්කොම එක්තැන් වෙච්ච අවස්ථාවක් කියන එක හිතා ගන්නවත් බැරි දුර්ලභ අවස්ථාවක්. බොහෝ දෙනා මේ දහමට එනකොට, මෙතෙන්ට එනකොට එක්කෝ ඇස්සන්ද වෙලා, එක්කෝ කන් දෙක බිහිරි වෙලා, එක්කෝ ආබාධිත වෙලා, එක්කෝ ප්‍රත්‍යන්ද දේශයකට ගිහිල්ලා, එක්කෝ වෙනත් බ්‍රහ්ම ලෝකේ වගේ තැනකට ගිහිල්ලා, එක්කෝ මනුස්ස ලෝක මිත්‍යා දෘෂ්ටික තැනකට ගිහිල්ලා, එහෙම නැත්නම් ධර්මය අහන්න බැරි ඈත තැනකට ගිහිල්ලා, මේ ඔක්කොම එකතු වෙලා මෙතෙන්ට එනවායි කියන්නේ හිතන්න එපා සරල දෙයක් කියලා. සරල දෙයක් නෙමෙයි මේක. මේක ඉතාම ඉහළම කුසලයක. දැන් මිට මේ මහද්වීපයේම ඉන්න වාසනාවන්තම අය වෙන්නත් පුළුවන් මේයි. ඒ නිසා වෙන්නේ මේ කුසලය ගැනම සතුටු වෙන්න, සතුටු වෙලා තව තවත් මේ දහම තුල ඉදිරියට යන්නට අදිෂ්ඨානේ වීරිය ශක්තිය ඇති කරගන්න. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා කියන ප්‍රාර්ථනාවත් ඇතුව අප අද මේ ධර්ම දේශනාවේ සූත්‍රය ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ එක්තරා කාලෙක සවැත් නුවර ජේතවනාරාමයේ අවස්ථාවක සරුවත් හාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලා සමග එකට හිටියේ. භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරා ඇවැත්නි කියලා. ඒ කියන්නේ වැඩිහිටි හාමුදුරුවන්ලා බාහිර ඊට වඩා වයසෙන් අඩු හාමුදුරන්ට ඇවැත්නි ආවුසෝ කියලා තමයි කතා කරන්නේ. බාල හාමුදුරුවරු වැඩිහිටි හාමුදුරන්ට ආයස්මා කියලා කතා කරන්නේ. නැත්තම් බන්තේ කියලා කතා කරනවා. ඉතින් සරුවත් හාමුදුරුවෝ කියන්නේ මේ සම්බුද්ධ ශාසනයේ හිටිය ප්‍රධානම ශ්‍රාවකයන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ හැරුණකොට ප්‍රඥාවෙන් දෙවෙනි බුදුරජාණන් වහන්සේට විතරයි ප්‍රඥාවෙන් දෙවෙනි උනේ. ඒ විතරක් නෙවෙයි, සරුවත් හාමුදුරුවෝ කියන්නේ ප්‍රඥාවෙන් ඉහළට ගියා විතරක් නෙවෙයි, නිහතමානී භවයේ උපරිම සංකේතය. සරුවත් හාමුදුරුවෝ එකල මහණ වෙන කලින්ම ඉන්දියාවේ තිබෙච්ච සම්පූර්ණ දැනුම් සම්භාරය උකහාගත් කෙනෙක්, ත්‍රිවේදයේ පරතරයට ගිහිපු කෙනෙක්. ත්‍රිවේදය කියන්නේ එකල ඉන්දියාවේ තිබෙච්ච ಭಾರತයේ තිබෙච්ච සියලුම දැනුම් සම්භාරය. ආයුර්වේදය, ලක්ෂණ ශාස්ත්‍රය, ජ්‍යොතිෂය, ඒ වගේම ශිල්ප ක්‍රම, භාෂා ඥාන, නක්ෂත්‍ර මේ ආදී සියලුම දේවල්. ඔව්. සියලුම දේවල් වලින් කෙලවරට ගිහිපු කෙනාට තමයි ත්‍රිවේදය, ත්‍රිවේදය පරතරට ගියා කියලා කියන්නේ. ඉතින් බ්‍රාහ්මණ කුලයේ කෙනෙක් මෙයා. දැන් බුදුහාමර ශාස්ත්‍රීය වංශිකේ, සරුවත්තර බ්‍රාහ්මණ වංශිකේ. එකල ಭಾರತයේ සම්පූර්ණ අධ්‍යාපන අධිකාරිය ඔතොරිටිය තිබුණේ බ්‍රාහ්මණයන් අතින්. ඔවුන් තමයි අනිත් කුල හතරෙම ඇති ඉගැන්වුවේ. ඒතොට මේ බ්‍රාහ්මණ කුලයේ ඉහළම කෙනෙක් තමයි, ඉහළම දැනුමක් ලබාගත්තු කෙනෙක් තමයි සරුවත් මුගලන් කියන දෙනමම. ඒ අතරුණ සරුවත්තර ප්‍රධානයි. ඒ විතරක් නෙවෙයි, බුදුහාමර සරුවත්තර පිරුණන පාන අවස්ථාවේ පිරුණන පාපට පස්ස සඳහන් කළා සරුවත්තර කියන මහ සුවිශේෂ කෙනෙක්. උන්වහන්සේ ආත්මභාව 100 ගාන, එතන ආත්මව 4500ක් විතර එක දිගටම බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරපු කෙනෙක් කියලා. විවාහ වෙලා නැහැ කියලා. ඒ වගේ සුවිශේෂ කෙනෙක්. සරුවත්තරන්ට නංගිලා 3 දෙනෙක් හිටියා, මල්ලිලා 3 දෙනෙක් හිටියා, 7 දෙනෙක්. ඒ ඔක්කොම කටියත් මහාන කරගත්තා. ඒ 7 දෙනාම රහත් වුණා. රහත් වුණා විතරක් නෙමෙයි, සරුවත්තරන් අවුරුදු 80 විතර මිය ගියේ පිරුවන් පෑවේ. එතකොටත් අම්මා හිටියා. සරුවත්තරන්ගේ අම්මා එතකොටත් ජීවත් වුණා. රහතන් වහන්සේ ලෝකයට 7 දෙනෙක් බිහි කරපු අම්මා. හැබැයි අන්තිම වෙනකම්ම බුදුදහමට ආවේ නැහැ, බ්‍රාහ්මණ ආගම හිටියේ. අවසාන වතාවට සරුවත්තරන් පිරුවන් පාන්න අම්මගේ ගෙදරට ගියා. අම්මත් එක්ක කාලයක් නිවසේ වාසය කළා. අම්මට බණ කියලා අම්ම සෝවන් කෙරෙව්වා. ඒකට හේතුනේ සරුවත්තර නිවසේ ඉනකොට සරුවත්තර උපස්ථාන කරන දෙවිවරු බ්‍රාහ්මණෝ රාත්‍රී කාලේ එනවා ආලෝක විහිදුවාගෙන. එනකොට අම්ම ඇහුව මේ කවුද එන්නේ කියලා. පළවෙනි දවසේ ඇහුව මේ කවුද ස්වාමිනේ, මේ 4 දිනක් ආවේ මේ ආලෝක විහිදුවාගෙන. අම්මේ මේ ආවේ සතරවරන් දෙවිවරු කියලා කිව්වා. ඇවිල්ලා උන්වහන්සේට වැඳලා උපස්ථාන කළා යනවා. ඊට පස්සේ ආවා, ඊට පස්සේ දවසේ සක්‍ර දේවේන්ද්‍ර එනවා. අම්ම අහනවා, ස්වාමිනේ ඊටත් වඩා ලොකු ආලෝකයක් විහිදුවාගෙන මේ අද කවුද ආවේ? අම්මේ අද ආවේ චාතුරු මහරජික දිවි ලෝකෙට තාවතින්සේ කියන මේ දිවි ලෝක දෙකට අධිපති සක්‍ර දේවේන්ද්‍රය ආදාවේ කියලා. ඊට පස්සේ දවසේ කියනවා, ඊට පස්සේ දවසේ ඊටත් වඩා ආලෝකයක් විහිදුවාගෙන තව දෙවි කෙනෙක් ආවා. ස්වාමිනේ මේ අද කවුද ආවේ? මේ අද විශාල ආලෝකයක් විහිදුවාගෙන. අද අම්මේ අද ආවේ මහා බ්‍රහ්මයා කියලා කිව්වා. මහා බ්‍රහ්මයා, මම මෙතෙක් කල හිතන් හිටියේ මහා බ්‍රහ්මයා මේක ලොකු කෙනා කියලා. මම මෙතෙක් ඇදුවේ මහා බ්‍රහ්මයා, මගේ පුතා ඊටත් වඩා ලොකුද කියලා අහලා. එතකොට තමයි මේ බෞද්ධ බවට පත් වෙන්නේ, බුදුන් සරණ ගියේ. එතකොට බණහාල ඉතින් අම්මටත් අවසානවතට උපකාරය කළා. උපචාලා, සිසු උපචාලා, චාලා කියලා නංගිල 3 දෙනෙක් හිටියා. උපසේන, රේවත සහ තව එක්කෙනෙක් හිටියා, හඳුරු කෙනෙක්, මල්ලිල හිටියා. මල්ලිල 3 දෙනෙක්. එනොත් රේවත කුමාරය තමයි මල්ලිම බාලයා පවුලේ. මුලින් 6 දෙනෙක් මම අහනල හිටියා. අන්තිම මල්ලියේ පස්සෙම මහනුනේ. අම්මා කොහොම හරි මල්ලිව වළක්වගෙන හිටියා, මහාන කරයි කියලා බයි. දැන් අනිත් 6 දෙනාම මහාන වුණා. ඉතින් හිතුවා මෙයාත් මහාන කරයි කියලා. ඉක්මනට මෙයා කුඩාම කාලේ මෙයා විවාහ කළ දෙන්න උත්සාහ කළා. මේ කාලේ හැටියට අවුරුදු 16 දී වගේ විවාහ වෙනවා ඉන්දියාවේ. නමුත් ඊටත් වඩා අඩු කාලයකදී මෙයා විවාහ කළ දුන්න, මෙයාව මහාන කරගනින් කියලා. ඉතින් මොකද කළේ, වෙන නෝන කෙනෙක් ගේන්න මේ වෙන ගෙදරකට ගියා. ගිහිල්ලා එන ගමන් මේ මොකද වුනේ, මේ ඒ නෝන එක්කන් එන ගියාට පස්සේ ඒ නෝනගේ අම්මගේ අම්මත් ඒ ගෙදර හිටියේ දා. එතකොට මේ කුමාරය දැක්ක මේ නෝනගේ ආච්චිත් මේ නාචි වයසක කෙනෙක්. ඉතින් මෙයාට නුවණ පහළුණා. අනේ මේ විවාහ වෙන කෙනත් කවදා හරි මේ වගේ ආච්චි කෙනෙක් වෙනවා. අනේ කොහොම හරි මේකේ නිදහස් වෙන්න ඕන කියලා. දැන් අර නෝනත් අරන් එන ගමන් දෝලාවක කැලේ මැදදී මට පොඩ්ඩක් එළියට යන්න ඕන කියලා පොඩ්ඩක් කැලේට ගිහලා එහෙම දුවල ගියා. ආරණ්‍යකට ගියා. ගියේ කොහෙන්ද? සරුවත්තර කලින්ම කියලා තිබ්බා රේවත කියලා මේ වගේ කුමාරෙක් එයි. එයා ආවොත් එයාගේ දෙමව්පියන්ගෙන් අවසර ඕනේ. ඒ එන්නේ මගේ මල්ලි. එයා අනිවාර්යෙන් මහාන කරන්න කියලා. සරුවත්තර කලින් දැනගෙන හිටියේ මම කොයි වෙලාවක හරි එනවායි කියලා. ඒ වගේම දැනගෙන හිටියේ කවදාත් අම්මා අවසර දෙන්නේ නැහැ කියන එකත් දැනගෙන හිටියා. ඒ නිසා කිව්වා මෙහෙම කෙනෙක් එයි ආවොත් මහාන කරන්න කියලා සංඝයාට කලින් දැනුම් දීලා තිබ්බේ. එතකොට මේ කැලේම තිබුණ ආරණ්‍යය. ඒ ආරණ්‍යෙක කදිර වනය කියලා කිව්වේ. ඔව්, කදිර වනය කියන්නේ බොහොම කටු එහෙම තියෙන කැලයක් ඒක. එතකොට ඒ කැලේට දුවල ගිය කොහොම හරි හාමුදුරුවෝ හම්බුනේ. ඊට පස්සේ කිව්වා මාව මහාන කරන්න කියලා. වාසික මේ ළමයෙක් එහෙම මාන කරන්න බෑ, මේ දෙමව්පියන්ගෙන් අවසර අරන් යන්න ඕනේ කියලා. ඉතින් කුමාරයේ කිව්වා මේ මගේ අයියේ තමයි සැරියුත් හාමුදුරුවෝ කියලා කියන්නේ. ආ එහෙනම් කමක් නෑ කියලා ඊට පස්සේ මාන කළා. කලින් කියලා නේද? එයා තීරවංශ පස්සේ ගාන රහතුණා සුවිශේෂී සේවයක් කළා. ඉතින් ඒ වගේ අතීතයක්, ඥාති පරපුරක්, දැනුමක්, වාසනාවක්, ප්‍රඥාවක් තිබිච්ච කෙනෙක් තමයි සැරියුත් හාමුදුරුවෝ කියන්නේ. බුදුහාමුදුරුවෝ සැරියුත් හාමුදුරුවෝ ගැන නිතර ගුණ අගය කළා. සැරියුත් හාමුදුරුවෝගේ ප්‍රඥාව, නිහතමානීකම, සුවනශීලී බව, අනිත්‍ය ඉදිරියේදී කැපී නොපෙනෙන ස්වභාවය. අනිත්‍ය ඉදිරියේදී ඉස්මතු වෙන උසහයක් කළේ නැහැ උන්වහන්සේ කිසියටකත්. නමුත් උන්වහන්සේට ප්‍රමුඛත්වය ලැබුණා. නමුත් අනිත්‍ය ඇතැම් විට කුටි හැම මාදි අවස්ථාවලදී ස්වාමීන් වහන්සේ දුරින් ආපු වෙලාවේදී සරුත් හාඳුරු අර හාඳුරන්න කුටි දීලා ඇතැම් විට එළිය සීතල දවස්වල එළිය හිටපු අවස්ථාවක් තියෙනවා. ඒ තරම් අනිත්‍ය ගැන ඊටාම සැලකිල්ලක් දැක්වුවා දකපු කෙනෙක් තමයි සරුත් හාඳුරු කියලා කියන්නේ. ඉතින් මේ සම්බුද්ධ ශාසනයෙහි ධර්ම සේනාධිපති කියන්නේ සරුවත් හාමුදුරන්ට. හරියට මේ බ්‍රිගේඩිය වගේ, ආමි කමාන්ඩර් වගේ. බුදුහාඳුරන්ගේ ශාසනය යුද සේනාවක් නම් ඒ සේනාවේ හිටිය සේනාධිපතිය තමයි සරුවත් හාමුදුරුව කියන්නේ. එනිසා සරුවත් හාමුදුරුව ධර්ම සේනාධිපති, ආනන්ද හාමුදුරුව ධර්ම භාණ්ඩාගාරික. ඉතින් සරුවත් හාමුදුරන්ගේ චරිතය තමයි දරුවන්ට ආදර්ශය. මොකද ප්‍රඥාවෙන් ඉහෙලටම ගිහුවගෙන තමයි සරියුත් හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ නිතරම කිව්වේ සරියුත් හාමුදුරුවෝ ආදර්ශයට ගන්න කියලා. බුදුහාමුදුරුවෝ ආදර්ශයට ගන්න කියලා කාටවත් කියලා නැහැ. බුදුහාමුදුරුවෝ කිසිවිටකත් කියලා නැහැ උන්වහන්සේව ආදර්ශයට ගන්න කියලා. මොකද ඒක කවදාවත් කරන්න බැරි දෙයක්. උන්වහන්සේ නිතරම උනන්දු කෙරුවේ භික්ෂුන් වහන්සේලාට පැවිදි වෙච්ච හැටියට සරියුත් මුගලන් දෙනම ආදර්ශයට ගන්න කියලා. ඒ අතරුණු සරියුත් හාමුදුරුවෝ තමයි ප්‍රධාන. බුදුහාමුදුරුවනේ කරින් පිළිම පිරුවන් පෑවා. හැම සම්බුද්ධ ශාසනයකම ලක්ෂණයක් තමයි අගසව් දෙනම බුදුරජාණන් වහන්සේට කලින් පිරුවන් පානවා. බුදුරජාණන් වහන්සේ පිරුවන් පානවා ඉතින් මාස කිහිපයකට වගේ කලින්, හෝ සති කිහිපයකට වගේ කලින් ආසන කාලයකදී දෙදෙනම පිරුවන් පෑවා. පෑවේ සම්පූර්ණයම පාන පුරන් සියලුම ඉරිදි බල දක්වලා හෝ පිරිස රැස් කළා. එහෙම තමයි අහසට පැන නැගිලා විවිධ වික්‍රමයන් පෙන්ලා තමයි අවසන් අතට පිරුවන් පෑවේ. පෑවිතරක් නෙමෙයි බුදුහාඳුරෝ කිව්වා යන්න කියලා සරුත්තර යනකොට පිරුවන් පාන කාටවත් විසංගයට පිටුපස්සෙන් යන්න කිව්වා. හැම දෙනාම පිටිපස්සෙන් ගිය දහස් ගාන පිටිපස්සෙන් ගිල උන්වහන්සේට ගෞරව දක්වලා ආදාහනය කළා. අලු ටික අරගෙන ආ බුදුරජාණන් වහන්සේ ළඟට. ඊපස්සේ බුදුහාම අලු ටික අතේ තියාගෙන උන්වහන්සේගේ ගුණ ගායනා කළා. සරුවත් හාමුදුරුවෝ කියන්නේ මේ වගේ කෙනෙක්, මේ වගේ ගුණ තිබිච්ච කෙනෙක් කියලා අලු ටික අතේ තියාගෙන ඊට පස්සේ තමයි. ඊටාම සංවේදී කාරණයක් මේ. ඒ ශ්‍රාවකයන් වහන්සේලා පිරිනවන පානකොට බොහෝ දෙනා බුදුහාමුදුරන්ගෙන් අවසර අරගෙන තියෙනවා. බුදුහාමුදුරුවෝ කිසි වෙටකත් කියලා නැහැ තව ටික කලක් ඉන්න කියලා කාටවත්. මොකද එයා උපරිම සේවයක් කළා. එයාගෙන් නිදහස් වීමක් මේක. එයා ඒ සසර ගමනේම නිදහස් වෙන අවස්ථාව බුදුහාමුදුරුවෝ ඒ රහතන් වහන්සේලම හිටලා තව කාලයක් හිටියත් මිසක් බුදුහාමුදුරුවෝ කිසිම කෙනෙකුට තව ටික දවසක්වත් වැඩිපුර ඉන්නේ කියලා කියන්නේ නැහැ. ඒක ලක්ෂණයක්. නමුත් ඒ රහතන් වහන්සේලා ලෝකයට කරන්න පුළුවන් උපරිම යහපත ලෝක වෙනුවෙන් කරනවා. ඉතින් සරුවත් හාමුදුරුවෝ විශේෂයෙන්ම වික්ෂු සංඝයාට නායකත්වය දුන්නා, ආදර්ශයක් වුණා. විතරක් නෙවෙයි හැකි හැම අවස්ථාවකම ධර්ම සාකච්ඡා කරමින් ගැඹුරු ධර්ම කාරණා භික්ෂුන් වහන්සේලට පැහැදිලි කළා. දිනක් අන්නේ වගේ ඉන්න අවස්ථාවකදී තමයි සරුවත් හාමුදුරුවෝ මේ භික්ෂුන් වහන්සේලට ආමන්ත්‍රණය කළේ ඇවැත්නි කියලා. එතකොට අනිත් අය ආයස්මතුනි කියලා, ස්වාමීනි කියලා සරුවත් හාමුදුරුවන්ට සුහදව කතා කළා. මුලදී ආමන්ත්‍රණය කළා. ඊට පස්සේ සරුවත් හාමුදුරුව වහනවා ඇවැත්නි සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය කියලා කියනවා. මොකද්ද සම්මාදිට්ඨිය කියන්නේ කියලා ඇහුවා. සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය කියලා අපි දැන් කියනෝනේ මොකද්ද මේ ඇවැත්නි මේ සම්මාදිට්ඨිය කියලා කියන්නේ කියලා ඇහුවා. ඊට පස්සේ කියනවා ඉතින් ස්වාමීනි ඒ විතරක් නෙමෙයි මේ කොහොමද ආරි ශ්‍රාවකයාගේ දැක්ම ඍජු වෙන්නේ, විෂන් එක ක්ලියර් වෙන්නේ කොහොමද? දහම පිළිබඳව නොවෙනස් වන ප්‍රසාදයකට ශ්‍රාවකයා පත්වන්නේ කොහොමද? මේ සද්ධර්මයට එයා ස්ථාවර ලෙස පැමිණියා වෙන්නේ කොහොමද කියලා ඇහුවා. සම්මාදිට්ඨිය ඇති කරගත්තු ප්‍රමාණය තමයි සම්මාදිට්ඨියක එක එක ප්‍රභේද තියෙනවා. පල් දැන් අපේ යම්සු මට්ටමක් තියෙනවා. නමුත් මේ සම්මාදිට්ඨිය රහත් වෙනකම වැඩි වෙනවා. රහත් වෙනකම දිනු වෙන ලක්ෂණයක්. දැන් මුල්ම අවස්ථාවේදී දන් දීම පොඩි පොඩි කාරණා ටිකක් කරන්නේ. ඔහොම වෙලාවෙ උපරිමයේ රහත් භාවය තමයි. ඒ සම්මාදිට්ඨිය දින ප්‍රමාණයට සම්මා සංකල්පය ආදී අනිත් කරුණු දිනු වෙනවා. එතකොට ඇහුවා මේක ස්ථාවර මට්ටමට ඇවිල්ලා තමන්ගේ දැක්ම ඍජු වෙලා මේ ශාසනයට සද්ධර්මයට ස්ත්‍රී ලෙස බැසගන්නේ කොහොමද කියලා අර භික්ෂුන් වහන්සේලාගෙන් ප්‍රශ්නයක් ඇහුවා. කවුද? සරුවත් හාමුදුරුවෝ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේලා කියනවා, ඉතින් ස්වාමීනි ඔබ වහන්සේටම තමයි මේක වැටහෙන්නේ. ඔබ වහන්සේම තමයි ධර්ම සේනාධිපතිවරයා. ඈ ඔබ වහන්සේගෙන් ඔබ වහන්සේ මේක දේශනා කරනවා නම් අපි දුර හිටියත් මග කතර ගෙවාගෙන අපි එනවා ඔබ වහන්සේගෙන් මේක අහන්න කියලා. එහෙම කියනවා. ඊට පස්සේ ආයෙනම් හොඳයි හොඳට අහන්න කියලා කිව්වා. දැන් ඇත්තෙන්ම මේ ශාසනයේ තියෙන වැදගත් ලක්ෂණයක් තමයි බුදුහාමුදුරෝ රහතන් වහන්සේලට බණ කියනකොට උනත් කියන දෙයක් තමයි හොඳට අහන්න කියලා. ඈ බුදුහාමුදුරන්ගෙම වචන වලින් කියනවා නම් ඈ සුනාත සාදුකං මනසිකරෝත වාසීස්සාමි කියලා. ඈ මනවින් අසන්න මම දේශනා කරන්නම් කියලා. දැන් කාලේ උනත් හාමුදුරුවෝ බණ කියනකොට මුලින්ම කියන හොඳට අහන්න කියලා. මුලින්ම පොඩි අවවාදයක් දෙනවා. ඒක ඇත්තම බුදුහාමුදුරන් කාලේ නම් තිමිච් එකක් ඒක. එතකොට තමන්ගේ අර බොහොම අවදිමත් බවක් ඇති වෙනවා. මේක හොඳට අහන්න කියලා. මොකද අහන තරමට තමයි හොඳ අනුපිළිවෙලින් හිත එහෙම නොගොසිල්ලා හරියට ફોකස් කරලා මේක ඇහුවොතින් ඒ අහන එක ඇත්තම භවනාවක් වෙනවා. ඒ නිසා තමයි විමුක්ති ආයතන දක්වද්දී විමුක්තියටපත් වෙන, නිවීමටපත් වෙන, දුකෙන් නිදහස් වෙන ක්‍රම ගැන දක්වද්දී ධර්ම ශ්‍රවණියත් එකක් හැටියට දේශනා කරලා තියෙනවා. සමහර අය ධර්ම ශ්‍රවණය කරද්දීම මාර්ගඵල ලබලා තියෙනවා. සමහර අය ධර්ම දේශනා කරද්දී මාර්ගඵල ලබලා තියෙනවා. සමහර අය ධර්ම සජ්ජායනා කරද්දී හඬ නගලා කියද්දී ධර්ම අවබෝධය කරලා තියෙනවා. සමහර අය ධර්මයේ ගැඹුරු කාරණා මෙනෙහි කරද්දී ඇතැමිට සාකච්ඡා කරද්දී නිවන් දැකලා තියෙනවා. එතකොට හතරක්ම යන්නේ භාෂාව සම්බන්ධයෙන්. පස්වෙනි එක මොකද්ද? භාවනාව. භාවනාවේදී නිවන් දකින්න එක 120% ප්‍රතිශතයක් විතරයි. 80% මේ පැත්තේ තියෙනවා. 80% තියෙනවා ධර්මය සාකච්ඡා කිරීම, කීම, ප්‍රකාශ කිරීම. ඒ නිසා දන්න දේ අනිත් පැයට කියන එකත් ලොකු දෙයක්. ඒ නිසා 120% ප්‍රවණතාවයක් මේ භාවනාවට තියෙනවා වගේම 120% ප්‍රවණතාවයක් තියෙනවා ධර්මය අහන එක සහ ධර්මය කියන එක. දැන් අපි කියන කොටත් අපි භාවනා කරන වගේම තත්වයකට අපි ඇවිල්ලා. අපටත් ලොකු වාසියක්. ඒ නිසා මොකද සම්පූර්ණ මේ මාතෘකාවට බැසගෙන අවබෝධ කරගෙන තමයි කියන්නේ. කියනලාදී හිතේ කිසියම් අකුසලයක් එන්නේ හරි දහමක ඉන්නවනම් ප්‍රතිගවටම ධර්මයේ වැඩෙන්නේ භවනාවක් වගේ වෙනවා. එතකොට සරියුත් හාඳුරෝ පටන් ගත්තා කොහොමද මේක කොහොමද සමාධියට ඇති කරන්නේ කියලා. පළවෙනි කාරණය තමයි කුසල අකුසල කර්ම ගැන තියෙන අවබෝධය. යම් කිසි කෙනෙක් අකුසලය දන්නවනම් අකුසල මූලය දන්නවනම් ඒ වගේම කුසලය දන්නවනම් කුසල මූලය දන්නවනම් මෙන්න මේ කෙනා සම්මා දිටිට බැසගත්තු කෙනෙක් වෙනවා. සද්ධර්මයට බැසගත්තු කෙනෙක් වෙනවා. ධර්මයේ ගැන නොවෙනස් වන ප්‍රසාදයකට පත්වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා කියලා. මේකට කියනවා කම්මපතවරය කියලා. ඊළඟට ඒක දේශනා කරාට පස්සේ ඊළඟට අහනවා අර ස්වාමීන් වහන්සේලා, අනේ ස්වාමීන් මේක හැර තවත් ක්‍රම නැද්ද මේ වගේ සම්මා දිටි ඇති කරගන්න කියලා. ඊට පස්සේ කියනවා ඕ තියෙනවා තවත් ක්‍රම තියෙනවා කියලා. ඊළඟ දෙවෙනි ක්‍රමයක් සඳහන් කළා. මොකද දෙවෙනි ක්‍රමය? යම් කිසි කෙනෙක් ආහාරය දන්නවනම් ආහාරයට හේතුව දන්නවනම් ආහාරය නැති කිරීම දන්නවනම් ආහාරය නැති කිරීමේ මාර්ගය දන්නවනම් ඒ කෙනා සම්මා දිටියට ආපු කෙනෙක් වෙනවා. ඒකත් දිගට විස්තර කරලා දැන් මේක ඇත්තම කෙටියෙන් තියෙන්නේ. මේ කෙටියෙන් තියෙනේ වුණහසල දේශනා කරනකොට කරුණුත් එක්ක උගත දේශනා කරනවා. ඊට පස්සේ එතනින් නැවතුනේ අනේ ස්වාමීන් තවත් එහෙම ක්‍රම නැද්ද කියලා ඇහුවා. තවත් තියෙනවා කියලා ඊළඟට මොකද කියන්නේ? යම් කිසි කෙනෙක් දුක දන්නවනම් දුකට හේතුව දන්නවනම් දුක නැති කිරීම දන්නවනම් දුක නැති කිරීමේ මාර්ගය දන්නවනම් අන්න එපමණකිනුත් තමන්ගේ දැක්ම ඍජු වෙනවා, සම්මා දිටිටපත් වෙනවා, දහමෙහි නොවෙනස් වන ප්‍රසාදයටපත් වෙනවා, මේ සද්ධර්මයට බැසගත්තු කෙනෙක් බවටපත් වෙනවා කියලා. ඒකට කියන සත්‍යවාරය කියලා. ඊළඟට සඳහන් කරනවා යම් කිසි කෙනෙක් ජරා මරණ දන්නවනම් දැන් අර ස්වාමීන් වහන්සේ නැවතුනේ නැහැ. ඊට පස්සේ ආවනේ ස්වාමීන් වහන්සේ තවත් එහෙම ක්‍රම නැද්ද කියලා. තවත් තියෙනවා කියලා ඊට පස්සේ කිව්වා යම් කිසි කෙනෙක් ජරා මරණ දන්නවනම් ඈ ජරා මරණ කියන්නේ අපි දුකටපත් වෙන අවස්ථාවක්. ඔව්. ඒ කියන්නේ මහලු වීම සහ මරණය කියන්නේ මේක හරියට පැහැදිලි කරලා නුවණින් දකින්න පුළුවන් නම් අපි මේ සාමාන්‍යයෙන් දකින්නේ ඇත්තම බොහොම සරල දෙයක්. ඊට වඩා ගැඹුරු දෙයක් මේකේ තියෙනවා ජරා මරණ දෙකේ. අන්න ඒක දැනගත්තු කෙනා ජරා මරණ වාරිදී සඳහන් කළා ජරා මරණ දන්නවනම් ජරා මරණ වලට හේතුව දන්නවනම් ජරා මරණ නැති කිරීම දන්නවනම් යරා මරණ ඇති කරන මාර්ගය දන්නවා නම් අන්න ඒ කෙනුත් සද්ධර්මයට ආපු කෙනෙක් වෙනවා කියලා ඔහොම ඔහොම ජරා මරණ ගැන දේශනා කළා. ඊට පස්සේ ඉපදීම නැත්නම් ජාතිය ගැන සඳහන් කළා. ඊට පස්සේ භවය ගැන සඳහන් කළා. උපාදාන ගැන සඳහන් කළා. තෘෂ්ණාව ගැන සඳහන් කළා. වේදනාව ගැන සඳහන් කළා. ස්පර්ශය ගැන සඳහන් කළා. සලආයතන ගැන සඳහන් කළා. නාම රූප ගැන සඳහන් කළා. විඥානය ගැන සඳහන් කළා. සංස්කාර ගැන සඳහන් කළා. අවිද්‍යාව ගැන සඳහන් කළා. ආශ්‍රව ගැන සඳහන් කළා. ඔය හැම එකක්ම බුදු සමයේන ඉතාම ගැඹුරු මාතෘකාවක්. ඉතාම සරල වගේම ඉතාම ගැඹුරින් දේශනා කරන්න පුළුවන් කරුණු මේ හැම එකක්ම. මේ හැම එකක්ම එක කරුණක් වුණත් මුළු දවසක් වුණත් කියන්න පුළුවන් කරුණු තියෙනවා. ඒ තරම්ම ඉතාම සංකීර්ණ මාතෘකාවක් මේවා. නමුත් මේව දැනගත්තු ප්‍රමාණයට අපට අලුත් ඇස් ලැබෙනවා වගේ. මේ හැම එකක්ම දැනගත්තොත් තවත් අලුත් ඇසක් ලැබුණා වගේ. ලෝකය ගැනම දකින්න මොකද්ද මේ වෙන්නේ ජීවිතේ මොකද්ද කියන එක ගැන පැහැදිලි දැනුමක් අපට එනවා. දුකෙන් නිදහස් වෙන මාර්ගයේ ඉතාම පැහැදිලි ගමන් මාවතක් අපට පේනවා. ඒ විතරක් නෙවෙයි අපට ලොකු උනන්දුවක් ඇති වෙනවා. අනේ මේ ධර්ම කොහොම හරි රකින්න ඕන. මේ අපි දැන් මහා ඔළුවේ බරක් තියාගෙන නේද මේ ඉන්නේ. මේක ඉක්මනටම බිමින් තියන්න ඕන නේද කියලා ලොකු උනන්දුවක් ඇති වෙනවා. ඒකයි. ඒ නිසා ওই දැන් බොජ්ජංග ධර්ම කියලා කරුණු ටිකක් එනවා. නිවන් දැකීමේදී වඩන්න ඕන කරුණු. ඒකෙදි මුලින්ම කියනවා සති සම්බොජ්ජංගය කියලා. සති කියන්නේ සිහිය ඇති වෙනකොටම ධර්මයේ හොයාගෙන යන උනන්දුවක් ඇති වෙනවා. හොයාගෙන ගියාට පස්සේ මේක ධර්මය අහනකොට ඊළඟට විරිය සම්බොජ්ජංගය කියලා දැඩි වීරියක් ඇති වෙනවා. මේක ඉක්මනටම ශරීරය දුර්වල වෙන කලින් කොහොම හරි මේක පිළිවදින ඕන කියලා උනන්දුවක් ඇති වෙනවා. එතකොට පීති සම්බොජ්ජංගය කියලා හිතේ ලොකු සතුටක් ඇති වෙනවා. ඒ පීතියක පස්සද්ධියට යනවා ශරීරයටත් මේ පහසුව දැනෙනවා. පස්සද්ධියගෙන ශරීරයටත් දැනෙනවා මේ මනසට දැනෙන සැහැල්ලුව ශරීරයටත් දැනෙනවා. ඊට පස්සේ හිත සමාධිමත් වෙනවා උපේක්ෂාවටපත් වෙනවා ටිකෙන් ටික ධර්මාර්ග ඉදිරියට යනවා. ඒකේ පළවෙනි කාරණය තමයි ඊටාම වැදගත් කාරණය කම්මපත වාරය කියන එක. කම්මපත වාරය තමයි සරුවත් හාමුදුරුව දේශනා කරන සම්මාදිටි සූත්‍රයේහි පළවෙනි කරුණ. සම්මාදිටි කියලා කියන්නේ right vision, right view, නැත්නම් correct understanding, right understanding වගේ වචන දාන්න පුළුවන්. වෙනත් විදිහකින් කියනවා නම් ඇත්තෙම මේ ප්‍රඥාව. ඔව්. wisdom එක, intelligence එක. ඔව්. IQ එක කෙලින්ම. කෙලින්ම. ඔව්. IQ එක නැත්නම් GPA එක කෙලින්ම වැඩි කරගන්න ක්‍රමය තමයි මේ තියෙන්නේ. ඔව්. එතකොට සම්මාදිට සූත්‍රයේ පළවෙනි එක තමයි මේ කම්මපත වාරයේ කියන එක. කම්මපත වාරයේදී සරුත්මරු විස්තර කරන්නේ යම් කිසි කෙනෙක් අකුසලය දන්නවනම් ඒ වගේම අකුසල මූල දන්නවනම් කුසලයේ දන්නවනම් කුසල මූලයේ දන්නවනම් අන්න එපමණකින් ඒ තැනැත්තා දහමට ආපු සම්මාදිටිය ඇති කරගත්තු දෘෂ්ටිය ඍජු වෙච්ච මේ සද්ධර්මයට පැමිණි ඒ වගේම දහම ගැන නොසෙල්ලෙන ප්‍රසාදයකට පත් වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. මොනවද අකුසල කියලා කියන්නේ? අකුසල කියන එක අපි මීට කලින් විස්තර කළා. අකුසල 10ක් තියෙනවා. පළවෙනි එක තමයි ප්‍රාණඝාතය. ප්‍රාණඝාතය නැත්නම් සතුන් මැරීම. දෙවෙනි එක තමයි සොරකම. දෙවෙනි එක සොරකම. මේක පුළුවන් තරම් මේ ටික කටපාඩමින් තියාගන්න උත්සාහ කරන්න. ඒ තා ප්‍රමාණයට තමයි ලොකු වාසියක් එනවා. ඔව් මේවා මතකේ තියාගන්න අමාරු නෑ ඇත්තෙන්ම. අමාරු දේවල් නෙමෙයි මේවා. ඔව් අපි ඊට වඩා හුඟක් දේවල් ඉගෙනගෙන තියෙනවා නේ පාඩම්වල තියෙනවා. ඔව් ලොකුම අමාරුවක් නෑ මේවා. මේක මම පාඩම් කරන පිළිවෙලත් මම කියන්නේ ඒකට අමාරුවක් නැහැ. ඈ ප්‍රාණඝාතය, සොරකම් කිරීම, ඊට පස්සේ කාමය වර්ධව හැදීම. ඔව් දැන් අපි ඉතින් දැන් සමාදන් වෙන සිල්පද ටික මොකද? ඒක පස්ස බා. ඔව්. කාම මිත්‍යාචාරය. ඈ කාම මිත්‍යාචාරය ඊළඟට හතරවෙනි එක මුස. ඔව් බොරු කීම, මුසාවාදය. ඔව්. ඊළඟට පස්සේ නේක කොහමද? සුරාමේරේක මේකට මේ දහයක නැහැ. ඔව් මේ දහයක නැති වුණාට හිතන්නේකෝ යා මත්සම්පානය කරනවා කියලා. ඔව් මේක එනකොට යා කොහොමත් නැති වෙලා ඒක. ඔව් ඒක ඉබේම නැති වෙනවා යාගේ. ඔව් මෙතෙන්දී මේ කරුණ 10ට ඒක දාලා නැහැ. ඔව් ඒක මේක පස්වෙනි හැටියට යන්නේ කියලා අපි කියන්නේ. ඔව් භාෂාවෙන් කි හතරක් යනවා මෙතන. බොරු කීමෙන් හතරක් යනවා. ඔව් කියලාම ඊට පස්සේ හයවෙනි එක ඔව් කරුණ පරස්ස පස්ස වචන කීම පරස්ස වචන ඊළඟට හත්වෙනි එක හිස් වචන. හිස් වචන. ඔව් හිස් වචන කතා කිරීම. ඊළඟට අටවෙනි එක. අටවෙනි එක කොහමද? අටවෙනි එක දැඩි ලෝභය. දැඩි ලෝභය කියන්නේ ඇත්තටම අභිජ්ජා කියලා කියන්නේ. ඔව් විෂම ලෝභය කියලා කියනවා. අවිද්‍යා ඊට පස්සේ වියාපාදය. වියාපාදය. ඔය වියාපාදය කියන්නේ දැඩි තරහ, අමනාපය. ඔව් වියාපාදේ ඊළඟට මිත්‍යා දෘෂ්ටි. මිත්‍යා දෘෂ්ටි කියන්නේ කර්ම ඵලවත් අදහන් නැති ස්වභාවයෙන්. කිසිම දෙයක විශ්වාස නැහැ. මෙලවක් නැහැ, පරලොවක් නැහැ. ඔය මව්පියන්ට උපස්ථාන කළ ආනිසංශයක් නැහැ. දන් දීමේ ආනිසංශ නැහැ. ඔය එහෙම කර්මය ගැන කිසිම විශ්වාසයක් නොතබා තියෙන මානසික ස්වභාවයක්. එතකොට මෙන්න මේ 10 ඇත්තෙම අමාරු නෑ පාඩම් කරගන්න. මොකද ඒකට හේතුව මේ 10ෙන් මේ මුල් 3 ඈ 1 2 3 කියන මෙන්න මේ 3 කයින් කරන වැරදි. කයින්. ඔව් මේක කයින්. ඊළඟ 4 ඊළඟ 4ම වචනේ. ඔව් මේකට 3ක් අයිති වෙනවා. මේකට 4ක් අයිති වෙනවා වචනේ. ඊට පස්සේ අනිත් තුන අන්තිම තුන සිතින් මේ තුන සිතින්. එතකොට සිතින් කයින් වචනෙන් තමයි මේක වෙන්නේ. ඒ පිළිවෙල තේරුම් ගත්තොත් අපිට මතක තියාගන්න අමාරු නෑ ඉතින්. එතකොට අපි දන්නවනේ දැන් මූල තුන කාම වර්ධන හැසිරීම නැත්නම් ප්‍රාණඝාතය සොරකම් කිරීම කාම වර්ධන හැසිරීම මේ තුන කොහොමද? මේ තුන කයින්. කයින් කියන්නේ ශරීරයේ. ඔය ශරීරය ආශ්‍රිත වෙන්නේ. එතකොට මේ තුන මේ හතරම දැන් වචනෙන් හතරක් වෙනවා. දැන් ඇත්තම වචනේ ගැන අපි එච්චර සැලකිලිමත් නැහැ. නමුත් වචනේ ඊටාම ප්‍රබලයි. අපි ඇදැමිට කයින් වැරදි කරන අඩු ඇත්තම උගක්. ඒ දිනදා ගත්තොත් මේ හතර අපෙන් වෙන්නේම නැහැ ඇත්තම. නමුත් මේව අපට පුදුම විදියට වෙනවා අපේ ජීවිතේ. ඒකයි. උගාවක් මකුසල කරගන්නේ මිනිස්සු. උගක්ම සමාජ අපසාදයටපත් වෙන්නේ. උගක් මිනිස්සුන්ගේ බැනුම් අහන්නේ. මේ හතර නිසා. වචනේ නිසා. ඒ නිසා වචනේ ඇත්තම සංවර වෙනම අපේ දැක්ම අපේ හොඳ විෂන් එකක් ආපු ගමම්ම ඇති වෙන මුල්ම ලක්ෂණය තමයි වචනය පාලනය වෙනවා. වචනය හරිය පරිස්සමෙන් පාවිච්චි කරන්නේ. වචනේ නාස්ති කරගන්නේ නැහැ. තමන්ගෙන් බාල වචන පිට වුණොත් ඒ කියන්නේ තමනුත් ඒ පල්ලෙහාට වැටෙනවා. කොච්චර උගක් කෙනෙක් වුණත් කොච්චර ප්‍රසිද්ධ කෙනෙක් වුණත් කොච්චර ජනප්‍රිය කෙනෙක් වුණත් එයා කතා කරන්නේ පල්ලෙහා මට්ටමේ වචන නම් එයාගේ වටිනාකම පල්ලෙහාටම යනවා. ඒ වගේම යම්කිසි වෙලාවක් කතා කරද්දී එයා කතා කරන දේවල් වෙන කොයිතරම් වටිනා දේවල් තියෙනවද කියන එක මත තමයි මේ පුද්ගලික වටිනාකම තීරණය වෙන්නේ. කෙනෙකුට දේශනයක් දුන්නොත් කතාවක් කරන්න ඒ කතාව තුළදී ඒ ගත වෙච්ච කාලේදී එයා කොයිතරම් වටිනා දෙයක් කිව්වද කියන එක මතයි යාගේ වටිනාකම තීරණය වෙන්නේ. දැන් සමහරට අපි අහලා තියෙනවානේ අපි දේශනයක් අහන්න ගියා මේ කොලටිහිකුත් අරගෙන ලියා ගන්න. අනේ ඒ කියපු දේවල් ටික මේ මුද්දරයක පිටිපස්සේ ලියාගෙන තරංගවත් දෙයක් නෑ කියලා නේද කියලා. මේ කොල අරගෙන මේ යනවා ලියන්නේ ඉතින් දේශනය අහනකොට. කියන දේශනයෙන් පස්සේ සමහර අය මේ මුද්දරයක පිටිපස්සේ ලියාගෙන තරංගවත් දෙයක් ඉතුරුනේ නෑ කිසිම කියන සමහර අය. ඇතැම්බෙට කියනකොට hina යනවා. සතුටුයි. නමුත් අහලා ඉවරලා බලනකොට ඒකෙන් පිළිපදින දෙයක්වත් ජීවිතේට අදර්ථයක්වත් කිසිම කෙනෙක් නැහැ. ඒ මේ වගේ දේශනාවට අපි කියන චුයින්ගම් හපනවා කියලා. චුයින්ගම්. ඔව් දැන් ලංකාවේ මේකට කියන සමහර විශ්වවිද්‍යාලවල දේශකවරු ඉන්නවා. හරිය මාසෙ අහන් ඉන්න. නමුත් කිසිම අර්ථයක් නැහැ. විභාගයකට අදාළ නැහැ. විශේෂ දැනුම දිනුවීමක් මොකුත් නැහැ. නමුත් හොඳ උග වෙලාවක අහන් ඉන්න පුළුවන් hina වේවි. කිසිම. ඔව් මේ දේශනාවට කියන්නේ චුයින්ගම් චුයින්ගම් දේශනා කියලා කියන්නේ. ඔව්. ඉතින් අන්න ඒකේ පියවරක් තමයි මේක. එතකොට දැන් මේකත් එක් කියන තවත් වැදගත්ම එකක් තියෙනවා. අකුසල මූලයක් දැනගන්නට ඕන ඉත් එක. මේකට කියනවා දස අකුසල කියලා. ඒ දස අකුසල් ඇතිවන අකුසල මූල මොනවද කියලා දැනගන්නට ඕන. ඈ මූල කියන්නේ මූල කියන එක. රූට් කියන එක. රූට්. ඔව්. පළවෙනි එක තමයි ලෝභ. ලෝභ. ඔව් ලෝභය. ලෝභය එක අකුසල මූලයක්. අනිත් එක මෝහය. ද්වේෂය. ඔව් ද්වේෂය අකුසල මූලයක්. ඊළඟට මොහේ. හරි. ඈ මොහේ අකුසල මොහේ. මෙන්න මේ තුන ගැන දැනගන්න ඕන සම්මාදිට ඇති වෙන නම්. එතකොට මේ 10 අර තුනට බෙදෙනවා. කින්ද මේක ඇති වෙන්නේ? ඔව් මොකක්දද මේකේ මුල? දැන් මේක තිමුණට මේ ගහ වගේ මේ ගහ යට තියෙන මුලක් තියෙනවා. ප්‍රාණඝාතයේ මුල මොකද්ද? ද්වේෂය. හොඳයි. මේකේ මුල ද්වේෂය. හොඳයි. ද්වේෂය තමයි මේකේ ද්වේෂය. සොරකමේ මුල මොකද්ද? ලෝභය. සොරකමේ මුල ලෝභය. හොඳයි. සොරකමේ මුල ලෝභය. කාමිත්‍යාචාරේ මුල මොකද්ද? කයින් කෑමේ කරන කටබෙන්නේ. කාම වර්ත හැසිරෙන්නේ. ඈ දේශයෙන් පුළුවන් ද කාම වර්ත හැසිරෙන්නේ. ඒකත් ලෝභය. ලෝභය. එක ළඟ දෙක එන්න පුළුවන් තුන වෙන්න පුළුවන් එහෙමත් වෙනවා. හොඳයි. බොරු කියන්නේ මුල මොකද්ද? බොරුවේ මුල මොකද්ද? ලෝභය. ඔව් ඒකත් ලෝභයෙන් එන්නේ. ඒකත් ලෝභයෙන් එන්නේ. ඊළඟට කේලම් කියන්නේ මොහොගින්ද? වේශ. දේශෙන් තමයි හොඳයි. මොහොමයි. දේශෙන් තමයි කේලම් කියන්නේ. ඈ ඊට පස්සේ රළු වචන කියන්නේ මොහොගින්ද? සැර වචන. රළු පරස වචන කියන්නේ? වේශ. දේශෙන් කියන්නේ බොහොම හොඳයි. දේශෙන් කියන්නේ. ඊළඟට හිස් වචන කියන්නේ මොහොගින්ද? කෙනෙකුගේ හිස් වචන වැඩිපුර කියවෙනවා නම් කෙනෙක් කිසි නිසරු වචන කියවෙනවා නම් එයාගේ මොකද්ද මේන් තියෙන්නේ? ලෝභයේද දේශයේද මොහේද තියෙන්නේ? ආයි ද්වේෂ. නැත්තම් ලෝභයේ තමයි තියෙන්නේ දෙකේ. මොහේ තියෙන්නේ. මොහේ තියෙන්නේ. වැඩිපුර කෙනෙක්ගේ ඇත්තෙම මොහේ බලන්න ලේසි නෑ. කෙනෙක්ගේ මොහේ මුලාව තියෙනවද කියලා දැනුමෙන් බලන්න බෑ අපට. බලන්න තියෙන එකම දැන මේක. කෙනෙක්ගේ මෝහය මුලාව අවිද්‍යාව කොච්චර තියෙනද කියලා බලන්නේ දැනුමෙන් නෙමෙයි තීරණය කරන්නේ. විභාග ලියලා ඉහළම ලකුණු ගන්න පුළුවන් එයා. හැබැයි ඒත් මෝහය නැතුණා කියලා කියන්නේ මෝහය අඩුද කියලා බලන්නේ කතා කරන වචන වලින්. හිස් වචන වැඩිපුර කෙනෙක් කතා කරනවා නම් මතක තියාගන්න ඒ ප්‍රමාණයට යාගේ මෝහය වැඩි. මේකෙන් අනිත් අය තීරණය කරන්න යන්න එපා. අපි ගැනම තීරණය ගන්න. ඔව් දහම ඒ ඉගෙන ගනිද්දී අනිත් අය ජජ් කරන්න යන්න එපා. ඒක තමයි තවාසිය. තමන්ම තීරණය කරන්න. තමන්ටම මේක දහම් කැඩපතක් කරගන්න. තමන්ටම කණ්ණාඩියක් කරගන්න. තමන්ගේ ළඟ මේ අඩුපාඩුකම් අඩු කරගන්න. ඒකයි. මේ දහමෙන් අපිම ප්‍රයෝජන ගන්නට ඕන. අපිට අනිත් අය විවේචනය කරලා අපිට කුසල වැඩෙන්නේ නැහැ. තේරුමක් නැහැ. ඒ නිසා තමන්ගේ අතින් වැඩිපුර හිස් වචන කතා කෙරෙනවා නම් ඉස්සරු වචන කතා වෙනවා නම් හිතා ගන්න තමන්ගේ සමාධිතිය මදී කියන එක. ඇකිතා ධර්ම අහලා සමාධිතිය ඇති කරගන්න. ධර්ම මෙනෙහි කරන වාර ගන්න වැඩි කරන්න. එතකොට කතා කරන නිසරු වචන කතා වෙන්නේ නැහැ තමයි අපි. ඒකයි හොඳම අර්ථවත් වචනයක් තමයි කිව්වොත් කියන්නේ. අඩු වචන ප්‍රමාණයකින් උපරිම යහපතක් ලෝකෙට වෙන දෙයක් කියලා කියනවා. ඒක තමයි ලක්ෂණ. ඊළඟට දැඩි ලෝභයට මොකද්ද හේතුව? මූලිය මොකද්ද? ඈ දැඩි ලෝභයට අභිජ්ජාව. අභිජ්ජා කියලා මේකට කියන්නේ. මොකද්ද හේතුව? ලෝභය කියන කාරණේ මේකෙම තියෙනව නේද? ඔව් ලෝභය. ඒක ලේසිම එක කියන්න බැරි වුණා නේද? ඒක. ව්‍යාපාදේ මොකද්ද? ව්‍යාපාදේ තමයි මොකද්ද? ව්‍යාපාදේ මොනසාරේ? ඈ? තේරුම් ගන්නවා. ව්‍යාපාදේ කියන තරහ, ඇංග, කේතර. ඒකත් ද්වේෂය. ද්වේෂය හේතුව. ඒ ඊළඟට මිත්‍යා දෘෂ්ටි හේතුව මොකද්ද? වැරදි දැක්මට හේතුව. ඔව් මුල මොකද්ද? මූලයේ රූට් එක. දැන් මේව ගස් වගේ මේ ගස් යට තියෙන මුලයි මේ හාන්නේ. ඔව් මුල. ගහක් ඇලින් තියෙනවා නම් යට පොළොවෙන් යට මුලක් තියෙනවා. ඒ මුල් තමයි මේ වරහන් වල තියෙන්නේ. රූට් එක. ඒක මොහෙන් තමයි වෙන්නේ. මේක මොහෙන් වෙන්නේ. හරි. දැන් වන් ඊළඟට ඊළඟ පාරේදී මේ දෙක මතෙම කියන්න පුළුවන් යන්න. ඈ හරිද? ඔව්. එතකොට මම මෙතන වැහිලා ඉන්නම් බලන්න. ඈ තේන්නේ නැහැ. ආ එතකොට මොකක්ද ප්‍රාණඝාතයේ හේතුව? ද්වේෂය. ද්වේෂය. එතකොට කාමීත්‍යචාරයේ හේතුව? හේතුව ලෝභය. ලෝභය. ඔව්. ඊට පස්සේ සොරකමට හේතුව? ඒකත් ලෝභය. ලෝභය. ඊට පස්සේ බොරු කීමට හේතුව? මෝහය. ලෝභය. ආ ලෝභය. ලෝභයෙන් බොරු කියන. ඊට පස්සේ කේලම් කීමට හේතුව? ද්වේෂය. ද්වේෂය. ඊට පස්සේ රළු පරස වචනවලට හේතුව? ද්වේෂය. ද්වේෂය. හිස් වචනවලට හේතුව? නැහැ ඒකම ද්වේෂය. හිස් වචන කියන්නේ හේතුව? වැඩිපුර හිස් වචන කියනවා නම් මොකක්ද යකින් කියන්නේ? එයා විපස්සනාපදී. එහෙනම් මේක විශේෂයෙන් දැන් අපි කිව්වා වැඩිපුර කෙනෙක් හිස් වචන කියනවා නම් එයා හුඟක් මෝඩයි කියලා. මෝහය තියෙන වැඩිපුර. මෝහය වැඩි යන්නේ ඒකයි. ඒක විශේෂයෙන් කිව්වේ ඒක එකයි. මෝහය බලන් තියෙන එකම ස්ථානේ මේක. නැත්තම් වෙන කිසිම විදිහකින් චෙක් කරන්න බෑ කෙනෙක්ගේ මෝහය. ප්‍රයෝජනයක් නැති. ඔව් ප්‍රයෝජන ඉසරු වචන වැඩිපුර කියනවා නම් මතක තියාගන්න යා මෝහයෙන් ඉන්නේ. ඊළඟට අභිජ්ජහවට දැඩි ලෝභයට හේතුව මොකද්ද? ඒක ලෝභය. ලෝභය. ව්‍යාපාදයට හේතුව? ව්‍යාපාදයට හේතුව මෝහය. ව්‍යාපාද කියන්නේ ඇන්ගර්, හේටර්. ඒක ද්වේෂය. ද්වේෂය. මිත්‍යා දෘෂ්ටියට හේතුව? ද්වේෂය. නෑ ඒක ද්වේෂය. මිත්‍යා දෘෂ්ටියට හේතුව? මෝහය. මෝහය. එතකොට මෝහයට දෙකක් තියෙනවා. මෝහයට දෙකයි. ලෝභයටයි ද්වේෂයටයි හතර ගන්න තියෙනවා. හතරේව දෙකයි දෙකේව එකයි 10. ඕක අමාරු නැහැ. අල්පයක් එක්කම ගන්න. එතකොට අමාරු නැහැ. වෙනම කටපාඩම් කරන්න බෑ. ඒ සිටුේෂන් එකත් එක්කම ගන්න. සිටුේෂන් එකත් ඇටච්. ඔව්. ප්‍රාණඝාතයේ වෙන්න නම් මොකද තියෙන්නේ යගේ ළඟ? ද්වේෂය. එතකොට සොරකම් කරන්නේ මොහොකින්ද යා? ලෝභයෙන්. ලෝභය නිසා. කාමවරුද හැසිරෙන්නේ මොහොකින්ද යා? ලෝභය නිසා. එතකොට බොරු කියන්නේ මොකක් නිසාද? ඈ? ඔව් බොරු කියන්නේ? ලෝභය. ඔව් බොරු කීමත් ලෝභය. ඔව්. ඊට පස්සේ ඊළඟ එක? ඈ කේලම් කීම? ඈ කේලම් කියන්නේ ද්වේෂය. ඊට පස්සේ සැර වචන කියන්නේ පරස වචන කියන්නේ? ඒක ද්වේෂය. හිස් වචන කියන්නේ? හිස් වචන කියන්නේ මෝහය. මෝහයෙන්. අවිජ්ජාව? අවිජ්ජාව. අවිජ්ජාව කියන්නේ ග්‍රීඩි. ග්‍රීඩ් එක. ලෝභය. ලෝභය. ඈ ඩිසයර් නැත්නම් ග්‍රීඩ් කියන එක. ඊළඟට ව්‍යාපාද? ව්‍යාපාද එක. ද්වේෂය. ද්වේෂය. ඔව් මිත්‍යා දෘෂ්ටියට මෝහය. විශේෂයෙන් මේක මම මේක නම් අමතක කරන්නේ නැප මේ හත් වෙනි එක. මේ හිස් වචන මේක. ඔව් මේක අමතක කරවා තියෙනම් හිටගෙන හිටවල තියනවා ඊට කට ඉස්සර ගිහින්. දඩුවන් දෙන්න වෙනවා. දැන් තනි කරම මොහොය. හිස් වචන. හිස් වචන. එතකොට මෙන්න මේ විදිහට මේ 10 මතක තියාගන්න ඉතාම වැදගත් මේක. මොකද මේක අපි දන්නවා නම් අපි අතින් මේ වැරදි වෙන්නේ නැහැ. ඒකයි ඔව් අපි දන්නව එනකොටම යට තියෙන්නේ මේකයි කියලා. උඩ නිකන් අලු ටික වගේ තියෙන යට කිනි පුපුර මේකයි කියලා දන්නවා. එතකොට මෙන්න මේක දැනගත් ප්‍රමාණයට අකුසලිය දන්නවනම් අකුසල් ටික මේ ටිකේ කියලා අකුසල මූලය දන්නවනම් යා කිසි විටකත් කැමති වෙන්නේ නැහැ මේව කළා යා දුක් වෙන්න. දුකටපත් වෙන්න. මේව කරන්න කරන්න අපේ ආධ්‍යාත්මික ශක්තිය පිරිහෙනවා. අපේ තියෙන ලස්සන නැති වෙනවා. මුහුණේ තියෙන ප්‍රසන්න බව නැති වෙනවා. හිතේ තියෙන පිරිසිදු බව නැති වෙනවා. හොඳට ළඟින් ඉන්න හිතවත්ම අවංක කල්යාණ මිත්‍ර අපට අහිමි වෙනවා. අපට ලොකු අවශ්‍යයක් එන්නේ. ඒ නිසා මේක දැකපු කෙනා හැකි තාම දුරට මේකෙන් වළකින්න උත්සාහ කරනවා. ඒ නිසා සම්මා දිට්ඨිය කියලා කියන්නේ යහපත් දැක්ම. ඒ යහපත් දැක්මේදී පළවෙනි පියවර හැටියට මෙයා අකුසලය දන්නවා අකුසල මේඩිගේ කියලා. අකුසල මූල ටික දන්නවා ලෝභ දේශ මොහ කියලා. ඒ විතරක් නෙවෙයි යා කුසලය දන්නවා යා. ඊළඟ පියවර තමයි යා කුසලය දන්නවා ඈ කුසලය දන්නවා කුසල මූලය දන්නවා. මොනවද කුසල මූලය කියලා කියන්නේ? ඈ අලෝභ, අලෝභ, ආදේශ, අමෝහ. අමෝහ. එහෙනම් දස අකුසල් මේවනම් දස කුසල් මොනවද? ප්‍රාණඝාතය නොකර සිටීම. ඔව්. ප්‍රාණඝාතය නොකර ඉන්නව විතරක් නෙවෙයි. නිහිත දඬෝ, නිහිත සත්තෝ, දයාපන්නෝ, ලැජ්ජී දයාපන්නෝම කියලා තියෙනවා. ආයුධ බැහැර කළා, අනිත් අය කෙරෙහි හිංසා කිරීම බැහැර කළා, මෙත් සිතින් ප්‍රිය ඇසින් අනිත් අය කෙරෙහි බලන මානසිකත්වයක් ඇති වෙනවා. මැරෙන්න ඉන්න අයටත් යා ආබේදානය දෙනවා. බේර ගන්න උත්සාහ කරනවා. මම ප්‍රාණඝාතය නොක් කරන්නේ කියලා අද්දක බඳගෙන විතරක් ඉන්නේ නැහැ. තවත් එක ඉදිරියට ඉදිරියට. ඔව් ආබේදානය දෙන්න පුළුවන් නම් ජීවිතේට හානියක් වෙන තියන අය තියෙනවා. ඒවත් බේරනවා යා. ඒක තමයි ලක්ෂණය. ඊළඟට සොරකමින් වැළකෙනවා. සොරකමින් වැළකෙන විතරක් නෙවෙයි යා. මොකද්ද? අනිත් හැකි දේපල ආසුරක්ෂිත කරලා දෙන එකක් හැප වෙනවා. අල්ලපු ගෙදර දෙයක් වුණත් හොර හතුරෙකුගෙන් හානියකින් වැස්සෙන් එහෙම හානියක් වෙන තියෙනවා. එයා ඒක හරි බේරලා දෙන්න උත්සාහ කරනවා. එතකොට ප්‍රාණඝාතයෙන් වැළකීම වෙන්නේ එහෙනම් මොන කුසල මූලයෙන්ද? අද්වේෂයෙන් මේ හැම එකටම අයන දාන ඊට පස්සේ. අයන දාන අද්වේෂය. ඔව්. එතකොට ප්‍රාණඝාතයෙන් වැළකෙන්නේ මොකක් නිසාද? මොකද මූලය? කුසල මූලය? අද්වේෂය. එතකොට සොරකමින් වැළකෙන්නේ මොන කුසල මූලයෙන්ද? අලෝභය. කාමීත්‍යාචාරයෙන් වැළකෙන්නේ? අලෝභයෙන්. බොරු කීමෙන් වැළකෙන්නේ? අලෝභයෙන්. එතකොට බොරු කීමෙන් වැළකෙන විතරක් නෙවෙයි. එයා සත්‍ය වෙනුවෙන් පෙනී සිටිනවා. සත්‍ය වචන කතා කරනවා. අනිත්‍යයට සත්‍ය වචන කතා කරන්න උනන්දු කරනවා එයා. ඒකත් ලක්ෂණයක්. ඒකත් ලක්ෂණයක්. ඊළඟට කේලම් කියන්නේ නැහැ එයා. අනිත්‍යය ભેද කරන්න දෙන්නේ ભેද වෙන දෙයක් කියන්නේ නැහැ. කියන්නේ නැති විතරක් නෙවෙයි එයා. ભેද වෙච්ච අය සමගි කරනවා. එකතු කරනවා සමගියේ ಗುಣ කියලා එකතු කරන එක කට්ටිය. ඊළඟට පරුස වචන. පරුස වචන කතා කරන්නේ නැතුව විතරක් නෙවෙයි එයා. හොඳ මිහිරි වචන කතා කරනවා. හිත සැනහෙන වචන කතා කරනවා. ඒ අනිත්‍යයගේ යහපත සඳහා හේතු වෙන. හිස් වචන. හිස් වචන වලින් වැළකෙන විතරක් නෙවෙයි එයා. එයා ඉතාම අර්ථ සම්පන්න මෙලොවටත් යහපත වෙන පරලොවටත් යහපත වෙන ඉතාම අර්ථ සම්පන්න වචනයාගේ වචනෙන් කතා කරන එයා භාවිත කරනවා. ඊළඟට දැඩි ලෝභය. දැඩි ලෝභයෙන් දුරු වෙනවා එයා. දුරු වෙන විතරක් නෙවෙයි එයා දන් දීම පුරුදු කරනවා. අනිත්‍යයට දන් දීමට උනන්දු කරනවා එයා. අනිත්‍යය දන් දෙනකොට එයා ගිහිලා අනුමෝදන් වෙනවා. දැන් සාංගික දානයක් දෙන තැනකදී උනත් ඇත්තෙම ඒ වෙන තැනක් හොයාගෙන ගිහිල්ලා පුළුවන් නම් අඩු ගානේ කෙසලෙවරියක් හරි දීලා එන දාන්න ගන්න කියලා. ඊළ තමුණු තනුවෙන් දාන්නේ සාදු සාදු කියලා. අඩු ගානේ වතුර බෝතල් ටිකක් හරි දීලා එන කියලා. අර පිනම අරය කරන පිනම අපට අනුමෝදන් වෙන පුළුවන්. එහෙම මොනවාක්ද දෙන්නේ බැරුව තනේ අඩු ගානේ සාදු කාරය දිනා අනුමෝදන් වෙන. ඔව් ඒකෙනොත් නැතනම් මේට අර සමාන මට්ටමෙම හිතුවත් අපි ඒ කුසලෙම අපිට කරගන්න අවස්ථාවක් තියෙනවා. බොහෝ දෙනෙක් මේකේ දන්නේ නැහැ මේ ක්‍රමය. ඒ නිසා කියනවා උපාය දන්න කෙනා අපායෙන් බේරේ කියලා. උපාය දන්නා අපායෙන් බේරේ. ඒ නිසා කර්මයේ කර්ම චක්‍රය හරියට දන්නවනම් අපි අපට මේ කර්ම චක්‍රයෙන් වාක් වෙනස් කරගන්න පුළුවන්. ඊළඟට ව්‍යාපාදයෙන් වැළකෙන විතරක් නෙවෙයි එයා මෛත්‍රිය ප්‍රගුණ කරනවා. අනිත්‍යයට ද්වේෂ නොකරන විතරක් නෙවෙයි එයා නිතර මෛත්‍රිය ප්‍රගුණ කරන කෙනෙක්. ඒකත් එයාගේ ලක්ෂණ. මිත්‍යා දෘෂ්ටියේ විරුද්ධක තමයි සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය. එතකොට මේ නමයටම එන්නේ අයන දාලා එන්නේ මේකට විතරයි වෙනස් වෙන්නේ සම්මාදිට්ඨිය කියලා. එතකොට ඔකේ සටහනේ තියෙන මේ ටික ඔක්කොම තියෙනවා. එතකොට දස කුසල කියන්නේ ප්‍රාණඝාතින් වැළකීම, ස්වරකම්ෙන් වැළකීම, කාමීත්‍යාචාරයෙන් වැළකීම, බොරුකීමෙන් වැළකීම, කේලම්කීමෙන් වැළකීම, පරස වචනකීමෙන් වැළකීම, කිස් වචනකීමෙන් වැළකීම, දැඩි ලෝභයෙන් වැළකීම, ව්‍යාපාදයෙන් වැළකීම, සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය. ඔව්. එතකොට ප්‍රාණඝාතයෙන් වැළකීමට හේතුව මොකද්ද? මූලය මොකද්ද? කුසල මූලය මොකද්ද? අද්වේෂය. අද්වේෂය. සොරකමින් වැළකීමට හේතුව? අලෝභය. මූලය? අලෝභය. කාමීත්‍යාචාරයෙන් වැළකීමට මූලය? අලෝභය. බොරු කීමෙන් වැළකීමට මූලය? කුසල මූලය? අලෝභය. කේලම් කීමෙන් වැළකීමට මූලය? ආද්වේෂය. ආද්වේෂය. ඊට පස්සේ සැර වචන පරුස වචන කීමෙන් වැළකීමට හේතුව මූලය? ආද්වේෂය. ඊට පස්සේ හිස් වචන කීමෙන් වැළකීමට හේතුව අමෝහය. දැඩි ලෝභයෙන් වැළකීමට හේතුව අලෝභය. ව්‍යාපාදයෙන් වැළකීමට හේතුව ආද්වේෂය. මිත්‍යා දෘෂ්ටියෙන් වැළකීලා සම්මාදිටියට පත්වීමට හේතු මූලය තමයි අමෝහය. එතකොට යම් කිසි කෙනෙක් අර මුලින් කියපු දස අකුසලයක් ඒ වගේම අකුසල මූලයක් දැන් මෙතන කියන කුසල මූලයක් කුසල් 10ක් යම් කිසි කෙනෙක් දන්නව නම් හරියට අන්න එපමණකින් ඒ කෙනාට කියනවා සම්මාදිට්ඨි හෝති උජුගතස්ස දිට්ඨි හෝති ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති ආගතෝ ඉමං සද්ධම්මන්ති කියලා. එයා හොඳ දැක්මකින් ඍජු වෙච්ච කෙනෙක් ධාමිහි නොසැලසෙන නොසෙල් වෙන ප්‍රසාදයකට පත් වෙච්ච කෙනෙක් ඒ වගේම මේ සද්ධර්මයේට සපෙමින කෙනෙක් බවට පත් වෙනවා. එතකොට මෙතෙන්දි වැදගත් කරුණ කීපයක් තියෙනවා. කර්මය ගැන ඇත්තෙන්ම බුදුදහමෙහි ඉතාම දීර්ඝ මාතෘකාවක් කර්මය කියලා කියන්නේ. අපි පසුගිය දවස්වල මෙහෙත් කර්මය ගැන කරුණ රාශියක් අපි සාකච්ඡා කළා. පොහොය දින සාකච්ඡාවලදී අපි කරුණු සාකච්ඡා කළා. කර්මය ගැන කරුණු සාකච්ඡා කරද්දී අපි දැනගත යුතු කරුණු කීපයක් තියෙනවා. සම්මා දිට්ඨියේහි පළවෙනි පියවර තමයි කම්මසකතා සම්මා දිට්ඨිය කියලා කියන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කළා සම්මා දිට්ඨිය කොටස් දෙකකට බෙදෙනවා. පළවෙනි එක තමයි කර්මයේ විශ්වාස කරන ස්වභාවය. ඒකට කියනවා සාසවා පුඤ්ඤභාගිය උපදි වේපක්ඛා කියලා. ශාස්ත්‍රව වූ කර්මයේ අදහන ස්වභාවය සහ පිනට බරවෙච්ච ස්වභාවය. ඒ වගේම උපදි සම්පත් ලබා දෙන තමට නිරෝගී භව, රූප සම්පත් ආදී ලබා දීමට හේතු වන කර්මයන් කරන මනා දැක්මෙහි නිවැරදි දැක්මෙහි පළවෙනි පියවරට කියනවා කම්මස්සකතා සම්මාදිටිය කියලා. මොකද මේ මේ පිළිවඳව මේ ප්‍රොසෙස් එක දැනගත්තු ගමන් මෙයා මොකද කරන්නේ? හැකිතාක් යා කුසලෙන් මිදෙනවා. මොකද එයා දන්නව මේව කරොත් විපාකයක් තියා දන්නවා. එයාට දුක් විඳින්න වෙන්නේ. මරණයෙන් පස්සේ නෙවෙයි. මෙලොවදීම මේක විපාක හුඟක් එනවා Tamanට. දැන් සමාජ ජීවිතේ දැන් බොරු කිව්වොත් කේලම් කිව්වොත් බලන්න කොච්චර අප්‍රසාදයකට පත් වෙනවද? කොච්චර බැනුම් අහන වෙනවද? කොච්චර අවිශ්වාසයකට ලක් වෙනවද Taman? Taman තැනකට ඇතෙමිට ගන්නෙ නෑ. බොරු කියන කේලම් කියන කෙනෙන් නම්. ඇතෙමිට ඇත්තක් කිව්වොත් පිළිගන්නේ නෑ. ඔව්. ඔව් බොරු එකක් දෙකක් කියලා රෙජිස්ටර් වුණා තින්. ඔව් ඇත්තක් හිතන් ඉන්නේ බොරු පැත්තටම දාන්නේ. ඔව් ඒක තමයි යා නම ගිහිල්ලා තියෙන්නේ නම ගිහිපු මේ ඔව් පොතේ නම ලියවෙච්ච බොරු කාරයෙක්ම ඊට පස්සේ ඒ නිසා ඇත්තෙන්ම සත්‍ය වචනය කතා කිරීම තමයි අවංක භාවයේ මූලික ලක්ෂණය. මේක බුදුවරු ඇත්තෙම බුදුවරු බෝසත්ත්ව කාලයේදී මේ අනිත් හැම එකක්ම කඩ වෙලා තියෙන සමහර අවස්ථාවලදී. නමුත් බොරු කීම කියන එක කඩ වෙලා නැහැ. ඕනෙක. මේ ඕනම වැරදක් වුණත් යා පිළිගන්නව මගෙන් ඒ වැරදි වුණා කියලා යා ආයත සංවරයේ පිහිටනවා. අර වැරදි නිවැරදි කරගන්න සූදානම් වෙනවා. ඒක සුවිශේෂී ලක්ෂණයක්. ජීවිතයේ ගියත් බොරුවක් කියන්නේ. ඒක ඊටාම වැදගත් ලක්ෂණයක්. බෝසත්වරුන්ගේ බුද්ධාන් බුදු වීම සඳහා නැත්නම් නිවන් දැකීම සඳහා එක්තරා ගුණාංගයක් හැටියට සත්‍ය කියන වචනය රකින්නවා. ඒක සුවිශේෂී ලක්ෂණයක්. ඒ නිසාම තමයි වචනේ ඇච්චර ප්‍රබල වනි උන්වහන්සේලා මේ පාරමිතා පුරල ගුණධම් දිනු කරාට පස්සේ සත්‍යත් ගුණංගයක් විදියට පුරනවා. ඒ පිරීමේහි අනිසංසයක විදියට සත්‍ය පාරමිතාවේ බලයෙන් උන්වහන්සේලා ඒ නිවන් දැක්කට පස්සේ බුදුනාට පස්සේ උන්වහන්සේලගේ වචනේ අනිත්‍යය පිළිගන්න මට්ටමකට එනවා. අනිත්‍යය විශ්වාස කරන්නේ. ඒක ලොකු යාට තියෙන ලොකු වාසියක් බෙනිෆිට් එකක්. සසර පුරුදු කරපු මේ ගුණ අනිසංස විදියට. එතකොට මෙන්න මේ අවබෝධය සමග යාට මේ කුසල අකුසල දෙක ගැන අවබෝධය සමග අවබෝධයත් එක්කම තමයි අපි දැනගත යුතු කාරණා ටිකක් තියෙනවා. චේතනා කර්ම සහ චෛතසික කර්ම කියලා කර්ම වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි චේතනා කර්ම. සිතින් සිතලා කයින් වචනෙන් කරන කර්ම. ඒ කියන්නේ මෙන්න මේ මුල් හත. සිතින් සිතලා කයින් හරි වචනෙන් හරි කරන්නේ කර්මයක් බවට පත් වෙන නම් අනිවාර්යයෙන්ම මනෝ පුබ්බංගමා ධම්මා කියපු විදිහට මනස පෙරටුව යන දෙයක් වෙන්නට ඕන. හිතින් හිතලා කරොත් තමයි ඒක කර්මයක් බවට පත් වෙන්නේ. මේ හැම එකක්ම කර්මයක් වෙන්නේ හිතින් හිතලා කරොතින්. නැත්තම් තමන් පායම් යනකොට පෑගිල සතෙක් මැරුණටවත් තමන් විසිකන ගහලක් වෙන පැත්තකට විසිනකොට සතෙක් උඩ වැදලා හානියක් වුණාට ඕවා මේ කර්ම වෙන්නේ නැහැ. හිතින්ම හිතලා ඒක කරන්න ඕන කළොත් තමයි මේක කර්මයක් බවට පත් වෙන්නේ. කර්ම ගණිතය යන්නේ. එතකොට මුලින් කිව්ව අපි චේතනා කර්ම. චේතනා කර්ම කියන්නේ හිතින් හිතලා කයින් වචනෙන් කරන දේවල්. මෙන්න මේ අන්තිම තුන ඊළඟට වැදගත්. මේකට කියන්නේ චෛතසික කර්ම කියලා. සිතින් සිතීමම කර්මයක්. කයින් කරන්න ඕනේ. සිතින් හිතීමම දැඩි ලෝභය කියන එක ලෝභක අමුතෙන් කරන්න දෙන්නේ හිතින්ම ඒකම කර්මයක් වෙනවා. දේශය කියන එක අමුතෙන් කරන්න දෙයක් නැහැ. මෙතනම කර්මය වෙලා. මිත්‍යා දෘෂ්ටියත් එහෙමයි. එතකොට ප්‍රබල මේ ටිකටත් වඩා ප්‍රබල මේක මේ තුන. ඒකයි. ඒ නිසා මේ හතර කියනවා චේතනා කර්ම කියලා. සිතින් සිතලා කයින් වචනේ. දැන් මේව සම්පූර්ණ වෙන්න මුලහත සම්පූර්ණ වෙන්න හිතුවට විතරක් බෑ. හිතල කයින් හරි වචනෙන් හරි තමන්ගේ ඇක්ෂන් එකක් ක්‍රියාත්මක වෙන්න ඕන. ඒක තමයි මුල් හතේ ලක්ෂණ. ඒ නිසා ඒවට කියන චේතනා කර්ම කියලා. ඈ ඒවට කියන චේතනා කර්ම කියලා. නමුත් අනිත් එක චෛතසික කර්ම මෙතන ලක්ෂණය තමයි සිතීමම. ඈ සිතීමම කර්මයක් වෙනවා මේක. ඒ නිසා සමහර ඇතැම් විට කයින් වැරදි නොකරන අය වචනෙන් වැරදි නොකරන අය සිතින් හිතලම කර්ම කරගෙන කරගන්න විතරක් නෙවෙයි. ඒ නිසාම සමහර අය දුගතිගාමි වෙනවා. දුගතිගාමි වෙන අය බොහෝ දෙනාගේ බොහෝ දිනෙන් දුගතිගාමි වෙන්නේ මොන අක්ෂරයෙන් සාද කියලා දන්නවද? බොහෝ දෙනා දුගතිගාමි වෙන්නේ මෙන්න මේක නිසා. නෑ හොරකම් කළා නෙවෙයි, බොරු කියලා නෙවෙයි, කේලම් කියලා නෙවෙයි, කාමී වරද හැසිරු නෙවෙයි, අනිත් අයගේ දේවල් සොරකම් කළත් නෙවෙයි. ඒ පුද්ගලයාම උපයාගත්තු මහන්සියෙන් හරි හම්බ කරපු පෝෂණය කරපු දරුවන්ට දේපලවලට නම්බුවට මේ වගේ දේවල්ට දැඩි ලෝභකමෙන් අවසාන මොහොතින් ඉඳලා දැඩි ලෝභේ නිකන් ලෝභේ නෙවෙයි. මේ කියන්නේ ඩිසයර් එක නෙවෙයි, මේ කියන්නේ ග්‍රීඩ් එක. ඔව් බිග් ඇටැච්මන්ට් එක. මෙන්න මේ දැඩි ආශාව නිසා තමයි බොහෝ දෙනෙක් දුර යන්නේ නැහැ මරණින් පස්සේ. එතනම අල්ලගෙන ඉන්නේ නැහැ ඒක. දුර යන්නේ නැහැ ගැටියෝ. අත කිට්ටුවම ආසන්නම තැන කිපදේ. කර්මයට අනුව. ඇතැම් විට සාමාන්‍ය ආශාවෙන් පින්ක අනුත් කරගෙන හිටියොත් ඒ දරුවෝ ටිකත් එක්කම ඇතැම් විට යම් කිසි තැනකයි ඉපදෙන ගැටිය. ඇතැම් විට මේ යාම මෙතන මිය ගිහිල්ලා තව තැනක ඉපදෙන මිනිසෙක් වෙලා. ඇතැම් විට ඒ යාමගෙම දරුවෝ වෙන ඊළඟ ආත්මක අනිත් දරුවෝ ටික. මනුසාත්ම භාවිකම ඇතැම් විට. ඒ පින් දහම් කළා. ආසාවක් තියෙනවා. ඩිසයර් එක තියෙනවා. නමුත් අර ග්‍රීඩ් එකෙන් නෙවෙයි ඒ. ඔව් ග්‍රීඩ් එකෙන් විතරක් ගියොත් වෙන්නේ පල්ලෙහාටම යන්නේ. අන්න ඒකයි හානිය. ඒ නිසා අපිට එකපාර ලෝභය නැති කරන්න නෙවෙයි මේ කියන්නේ. බුදුහාඳුර මෙතන ලෝභය නැති කරන්න කියලා නෙවෙයි කියන්නේ. මොන ලෝභයද? දැඩි ලෝභය. දැඩි ලෝභය නැති කරන්න කියලා තියෙනවා. ඒක හොඳට මතක තියාගන්න. දැඩි බැඳීම. ඈ මේගොල්ලන්ගෙන් වෙන් වෙලා පොඩ්ඩක්වත් ඉන්න බැරි ගතිය. දැන් මේ පින්නතුන්ට එහෙම එකක් නෑ. දැන් දරුවෝ ටික දාලා හරි මෙහෙම ඇවිල්ලා ඉන්නේ ඒක නැති නිසා. ඔව් ඒ නිසා සතුටු වෙන්නේ බය වෙන්න දෙයක් නෑ. අතෙන්ට යන්නේ නෑ. එහෙම තියනවා නම් මෙතෙන්ට එන්න බෑ ඇත්තෙම. ඔව් දැනට මේක ඉක්මවලා තියෙන්නේ ඒකයි. ඈ මොහොතකට හරි ඒක අමතක කරනවා කියන්නේ ලොකු දිනුවක ඉන්නේ ඒකයි. ඒ දිනුව ඇති කරගන්න කලියසි නෑ. ඒ නිසා බය වෙන්න දෙයක් නෑ. ලෝභය ටිකෙන් ටික අඩු කරගන්න පුළුවන් අපට. ඒක නෙවෙයි ගැටලුව. මෙන්න මේ දැඩි ලෝභය අඩු කරගන්න එක තමයි අමාරුව. ඔව් ඒ නිසා බුදුදහමෙන් මෙන්න මේක තමයි බොහෝ දෙනෙක් දුගතිගාමි වෙන හේතු වෙලා තියෙන නිසා අපි ඒකෙන් දුර වෙන විතරක් නෙවෙයි අපේ මෞදේමාපියෝ ඉන්නවනම් වැඩිහිටි මරණාසන්නයි ඉන්නවනම් කොහොම හරි දන් දීම හුරු පැල්ලයට අපි දෙයක් පූජා කරලා හරි අත ගහන්න කියලා හිත සතුරු කරවලා සුගතිගාමි වෙන විදිහට වැඩක් කරන්න කැටියට. මරණයෙන් පස්සේ ලොකු රුවි දන්න කරට කමන්නේ. ලොකුවට දන්ව දුන්නට කමන්නේ. මැරෙන්න කලින් මොහොතට හරි කලින් මරණාසන කෙනෙක් ඉන්නවනම් තමන්ගේ වියදමින් හරි දෙයක් කළා නේ අනුමෝදන් වෙන්න, ඔයා සතුටු වෙන්න, මේ ඔයාම කරපු පූජාවක් කියලා හිතට සතුටු වෙන්න කියලා යාට සතුටු කරම. මොකද හැමදාම අපිත් එක්ක ඉන්න අයගෙන් කවුරු හරි කෙනෙක් ටිකෙන් ටික අයින් වෙනවා. දැන් ලෝකේ හැමදාම ජනගහණයෙන් ලක්ෂයක් මිය යනවා. ලක්ෂ දෙකක් අලුතෙන් ජනගහණයට එකතු වෙනවා. ලක්ෂයක් මිය යනවා. උදෑසන ඉඳන් අපි අවදිච්ච මොහොතේ ඉඳන් ඊළඟ මොහොතේ ඊළඟ දවසේ අවදි වෙන මොහොත වෙනකන් දවසක කාලයකදී ලක්ෂයකට අධික ගාණයක් අඩුම වශයෙන් ලක්ෂයක් මිය යන ලෝකේ. ඒ නිසා අපි ඇත්තෙන්ම දිනපතා පින් කළා අනේ මේ හැම දිනම පින් අනුමෝදන් වෙන්න කියලා හරි ප්‍රාර්ථනාවක් කරා. ඔව් මේ ආත්ම භාවයේ අදා පින්යේ සමුගත් වූ අය මේ ලෝකේ ඉඳලා ආයෙ අපට ඇතැම් විට බුද්ධාන්තර කල්ප ගානකට මුණ ගැහෙන්නේ නැහැ ජීවිතේ. කොහි හරි ගිහිලා ගිහිලා එහෙම රවුම් ගහලනකොට ආයෙ ඒගොල්ලන් මීට් වෙන්නේ අපට කාලෙකට. ඒ නිසා අපට මුණ ගැහෙන ගැන අමනාපකම් තිබුණත් හැකියතාක් ඒ වඩු කරගන්න මේ හුඟා අපි ටික කලකට එකතු වෙච්ච අවස්ථාවක් මේක. ඔව් මෙතනින් ගෙන් වුණොත් ඉතින් හුඟා කලකට අපි මුණ ගැහෙන්නේ. ඒක මේ ශරීරවලින් මුණ ගැහිම නෙවෙයි ඇත්තෙන්ම. සත්‍යයන් හැටියට මේ මුණ ගැහෙන එක ඉතාම දුර්ලභ දෙයක්. ඒ නිසා මේ හැම දිනෙකම අපේ අතීත ආත්ම බහල මෞද්‍යම අපියන් වශයෙන් හිටිය අය. ඒකෙන් අපි සංවේගී. ඇතැම් විට අදාපේ ගෙදරින දරුවා ආත්ම භාව පහක හයක දරුවේ. අල්ලපු ගෙදරින දරුවා ආත්ම භාව 15 පිස්සක ළමයි අපේම දරුවේ. අපේ අම්මට අපි අඬනෝ. අපේ අම්මා ආත්ම භාව 4ක භාග අම්ම කෙනෙක්. අල්ලපු ගෙදර දැන් 50 දෙමින් ඉන්න මිනිස්සු ආත්ම භාව 100ක විතර අම්ම කෙනෙක්. කර්මය ඇදහෙනකොට මේව තේරෙනකොට ඔක්කොම අලුත් ඇසක් පහළ වෙනවා. තමන්ගේ මගේ කියලා වැටකඩළු බැඳලින්න මේ සීමාව ටිකක් බිඳිල යනවා. ඔව්. ලොකු සහනයක් ඇති වෙන විතරක් නෙවෙයි ලෝකෙ කෙරෙහි ලොකු අනුකම්පාවක් ඇති වෙනවා. අපි කොච්චර ලෝකෙට පිට වෙන්න ඕනද? ඈ කියන අනුකම්පාවක් ඇති වෙනවා. ඒක තමයි ස්වභාවය. ඉතින් මෙන්න මේ විදියට චේතනා කර්ම සහ චේතසික කර්ම කියන කරුණු දෙක තේරුම් ගන්න. තවත් වැදගත්ම කාරණයක් තියෙනවා. ඉතාම වැදගත් කාරණයක් තියෙනවා. මොකක්ද ඒ කාරණය? අපි මේ ඇසින් යම්කිසි රූපයක් මේ මොහොතේ දකිනවා නම් ලස්සන රූපයක්. කනෙන් හොඳ ශබ්දයක් අහනවා නම් මතක තියාගන්න ඒ සිද්ධිය ඒ සිටුේෂන් එක කර්මය නෙවෙයි. දැන් අපට මේ පේන ලස්සන රූප මේ බුදු පිළිම මේ ඇහෙන දේ කර්මය නෙවෙයි. අපි අතීතයේ කරපු කර්මයකට දැන් විපාක විඳින අවස්ථාව. දැන් අපට හොඳ දරුවෝ ඉන්නවා නම් ඒ කියන්නේ අතීත කර්මයක ආනිසංසයෙන් විපාකය. අපට හැට හොඳට පේනවා නම් අපේ දරුවෝ ටික කීකරුයි කියලා දැනෙනවා නම් මේ අතීත කුසලයක ආනිසංසයෙන්. ඒ ලැබිච්ච දෙයට අපි දැඩි ආසා කරනවා නම් ලෝභය කරනවා නම් අන්න ඒකයි අලුත් කර්මයක් වෙන්නේ. ඒක ඊට පස්සේ අලුත් කර්මයක් කියලා අනාගතේ විපාක දෙන මට්ටමට යනවා. ඒ නිසා දැන් මේ ලැබිච්ච ටික හිතන්න එපා කර්මය කියලා. බය වෙන්න එපා දැන් තියෙන දෙයට. ඒ වගේම අපි අකමැති දේවල්. අපි අකමැති ශබ්දයක් එනවා නම්, අපි අකමැති රූපයක් බලනවා නම්, පේනවා නම් මොකද ඒ කියන්නේ? අපේ අතීත කර්මයකින් අපිව හිතරිදවන දැන් මේ ආපු දෙයක්. අපි මේකට හිතරිදව ගත්තොත් තමයි අලුතෙන් කර්මයක් කරගන්නේ. මේක තමයි ඉතාම වැදගත් කාරණා. අපි නිතර ගන්න උදාහරණයක්. කෙනෙක් අතනින්නම් එනවා නම් එන්නේ ඇත්තෙම සාමාන්‍ය කෙනෙක් හැටියට එන්නේ. අපි එයා ගැන සංකල්ප ඇති කරගන්න විදිහට තමයි අපට දුක් සැප ඇති වෙන්නේ. ඒ වගේම අපට යම් කිසි දෙයක් ලක්ෂණ දෙයක් පේනවා නම් ඇත්තෙම ඒකෙන් අපි සතුටු වෙන්න අපි මේ අතීතයේ ලක්ෂණ කුසලයක් මේ විඳින්නේ. හැබැයි ඒකට දැඩි ලෝභයක් ඇති කරගත්තොත්ින් වෙන්නේ අනාගතයේ අකුසල කර්මයකට අපි පරිසරය සකස් කරගත්තා වෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කළේ නැතේ කාමා යානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියලා. ලෝකේ ලස්සන දේවල් තිබුණට ඒක කාමයන් වෙන්නේ නැහැ කියලා. ලෝකේ ලස්සන රූප ශබ්ද ආදී තිබුණට ඒව අකුසලයන් නෙවෙයි. ඒව කාමයන් නෙවෙයි. ඒව දුගතිගාමී වෙන හේතුත් නෙවෙයි. දුගතිගාමී වෙන හේතුවක් වෙන්නේ අපි ඒක දැඩි වල්ලගත්තොත්. ලස්සන මැටි පහනක් හරි ලාම්පුවක් හරි පහනක් දැල්වල තියෙනවා නම් ඒ පහන ලස්සනට දැල්වි දැල්වි තියෙන එක ලෝකෙට හානියක් නෙවෙයි. නමුත් සතෙක් ඇවිල්ලා ඒකට පැන්නොත් මොකද වෙන්නේ? පැන්නොත් දුක ඇති වෙනවා. මාරාන්තික අනතුරටපත් වෙනවා. ඒ නිසා පහන දැල්වෙන එක නෙවෙයි දෝෂය. ඒ පහන බලලා හිතේට ගැටලුවක් නැහැ. ඒ පහනට පැන්නොත් තමයි දුක. අන්න ඒ වගේ අපට ඇසට ලස්සන රූප දකින්නවා නම් කනට ලස්සන ශබ්ද ඇහෙනවා නම් නාසයට හොඳ ගඳ සුවඳ ලැබෙනවා නම් ඔබට හොඳ පහසුකම් ලැබෙනවා නම් හොඳට සිහිය පිහිටුවා ගන්න මේ දැන් ලැබෙන්නේ අතීත කුසලයේ කානිසංශයක් මේ ටිකෙන් තව තවත් පින්දහම් කරගන්න ඕන කියන හැඟීමක් ඇති කරගන්න ඒකෙන් සතුටු වෙන්න මුලින්ම දෙයකින් තමයි සතුටු වෙන්න බය වෙන්නේ මේකට ඒකෙන් හොඳ සතුටු වෙන්න හැබැයි හැකිතා දැඩි ලෝභයට මෙන්න මෙතෙන්පත් නොවන විදියට පරිස්සම් වෙන හිත පරිස්සම් කරගන්න අනිත් පැත්ත ඒ වගේම සතුටු වෙන්න දැන් තමට ලැබෙන්නේ අතීතයේ මේ තමන් කරපු හේකම ප්‍රතිඵල ටිකක් කියලා. ඒ විතරක් නෙවෙයි. තමන් අකමැති රූප දකින්න පුළුවන්, අකමැති ශබ්ද ඇහෙන්න පුළුවන්, අකමැති ගඳ සුවඳ දැනෙන්න පුළුවන්. ඒකෙන් මොකද කියන්නේ? ඒකෙන් කියන්නේ මේ පිටුපස්සේ තියෙන ඊට සමාන කර්මවල ආදීනවයි මේ විඳින්නේ. එතකොට ඒක දැන් අකුසලයක් නෙවෙයි. ඒක ඒකට කියන්නේ විපාකයක් කියලා. අන්න ඒක හරියට මැනේජ් කරගන්න. ඒකෙන් තමයි මනස දුක් ඇති කරගන්න එපා. එහෙම ලැබෙනකොට මෙන්න මේ නම වෙන කාරණටපත් වෙන්න එපා. එනකොටම දකින්න තමන්ට හතුරෙක් ඉන්නව නම් කල්පනා කරන්න මමම හදාගත් හතුරෙක් මේ. දැන් මේක වැඩි කරගත්තොත් ආය අනාගතේට යනවා මේක. ඒ නිසා මෙතනම නැති කරගන්න එක. අමනාපය අඩු කරගන්න. ඒක අපි විතරක් අඩු කරගත්තොත් හරි ඕ අපි හඳ අටු කරත් තමයි අපිට ලෝකෙම වැහෙන හම් දාන්න බෑ. අපි සරේපු දෙකක් දාගන්න. ඒක තමයි කරන් තියෙන්නේ. ඒ අය අකුසල කරගන්නේ. ඒ අය අපයි ඒකට කරන් දෙන්නේ නැහැ. ඈ? ඒ නෑ. එයා හානි කරගත්තොත් එයාට, එයා කරගත්තොත් එයාට, අපි කරගත්තොත් අපට. ඒක අපට ආයි මොන ගහන්න පුළුවන් එයාට. ඒක වෙනම දෙයක්. නමුත් එයාට ඒක හානියක් වෙන්නේ. අපි ඒ තත්ත්වයටපත් වෙන හොඳ නෑ. ඈ? ඒ නිසා මෙන්න මේ දෙක ගැනම ඉතාම සැලකිල්ලක් දක්වන්න මේන තත්ත්වෙන්. එහෙම දකින්න කෙනා මොකද කරන්නේ? එහෙම දකින්න කෙනා තමන්ට ප්‍රිය අරමුණු එනකොටම ඒ ප්‍රිය අරමුණු වල එයා ඇලෙන්නේ නැහැ, ලෝභයෙන් ඇලෙන්නේ නැහැ. ඔව් සාමාන්‍ය විදිහට බින්ද දරා ගන්න විතරක් නෙමෙයි. එහෙම උපයෝගී කරගෙන පින්දහම් කරගන්නවා, අනිත්යට උදව් කරනවා, සතුටු වෙනවා, තමන්ගේ දෙමෝපියන් සලකනවා, දරුවන්ට ඒ ධනෙන් සලකනවා, තමන්ගේ ශක්තිය රූප සම්පත්ති අනිත්යට උදව් කරන්න යොදා ගන්නවා. තමන්ගේ හොඳ කටහඬක් නම් ඒකෙන් ලෝකෙට යහපත කරනවා. තමන්ගේ රූප සම්පත්තිය නම් අනිත් අසරණ ළමයට සලකනවා. ඈ සමහර අය ළමා නිවාසවල හිමිනු ළමයට වඩා ගන්න කෙනෙක් නෑ. තැමිට ආමල තාත්තලා දාලා ගිහපා ඉන්නෝනේ. ඒ අය කවුරු හරි කෙනෙක් අතර ගත්තම මොනසුමට හරිය සතුරු වෙනවා. ඔය ලංකාවේ මෙහෙම දැන් තියෙන සමහර ආම්මලෙම ගිහලා හවසට ඒ ළමයි උකුල තියාගෙන ඉන්න. එක එක ළමයි විනාඩි 10ක් විතර තියලා එයා පැත්තකින් තියලා අනිත් ළමයි උකුලට ගන්නවා. ඕ ඒ අයට හරි ඒ උණුසුම මැටි එක. ඔව් යාල ආම්මල තාත්තලා කවුද කියලා දන්නේ උණුසුම විතරයි ඕනේ දඩරුවන්ට. එහෙමයි ඉන්නවා ප්‍රමාණව. ඉතින් ඒ නිසා අපට කුසල කරගන්න තියෙන අවස්ථාව. ඒ නිසා නිතරම ඉතාම වැදගත් කාරණේ තමයි බුදුදහමෙහි නිතරම අවධාරණය කරන කාරණයක් තියෙනවා, යෝනිසෝ මනසිකාරය කියන කාරණේ. යෝනිසෝ මනසිකාරය කියන්නේ නුවණින් මෙනෙහි කිරීම කියන එක. මේ අරමුණු එනකොටම අපට හොඳ ඇටෙන්ෂන් එකක්, හොඳ අවයානස් එකක් තියෙනට ඕන. දැන් මේ සිදුවෙන්නේ මොකද්ද කියන එක ගැන නැත්තම් අපි මේකට අහු වෙනවා. හොඳ රූප ශබ්ද දැකලා ඒ වගේ ගිහිල්ලා අර කලාමැදිරියා අර පහනට වැටිලා මැරුණා වගේ ඒකෙන් හානි කරගන්න. ඒ වගේම අකමැති දේවල් ආවට පස්සේ මොකද වෙන්නේ? ඈ අර කර්ම නිසා, අර විපාක නිසා තම අලුත් කර්ම කරගන්න. ඇතැම් විට අපි මමනාප වෙච්ච කෙනෙක් අපි හානියක් කරගත්තු කෙනෙක් දැන් අපිට මේ පැත්තෙන් ඒ පැත්තෙන් හානි කරනවා. දැන් මෙහෙ ඇවිල්ලා අපි ආයෙත් එකට එක කරන්න ගියොත් මොකද වෙන්නේ? ඔව් තවත් දිගට මේක යනවා. ඒ නිසා මෙතන මඩු කරගන්න විදිහට හැකියතාක් මෛත්‍රී කරන අපිට කරන්න පුළුවන් මට්ටමේ සියර්සියක් බැරි වෙන පුළුවන්. නමුත් යම්තාක් මට්ටමට අපිට කරන්න පුළුවන් පැත්තෙන් අපි ඉවස දරාගෙන මෛත්‍රී වඩලා මගේ හැරලා පුළුවන් තරම් මගහරින පුළුවන් තරම් යා මතක් වෙන වාර ගන්න අඩු කරන්න. ඒ වගේ ඒ වගේ උපක්‍රම රාශියක් කියන බුදුදහමේ. දැන් අපි අර විතක්ක සම්ඩාන සූත්‍රෙත් කිව්වේ නේද? අඤ්ඤ විතක්ක, ආදීනව, අසති, ඈ උපගන්හන ඈ ඔහොම කියලා තියෙනවා. හිතට අකුසල ආරමුණු වෙනකොට ඒකේ මග අරින ක්‍රමය. ඉතින් අන්න ඒ වගේ ක්‍රම වලින් අපි කොහොම හරි මේකෙන් මග ඇරලා අලුත් කර්ම වලට යන ගතිය අඩු කර ගන්නට ඕන. ඒ විතරක් නෙවෙයි. තවත් වැදගත්ම ලක්ෂණයක් මේත් එක තියෙනවා. මොකද්ද? අපි මේ කුසල අකුසල කරද්දී සාමාන්‍ය මට්ටමේදී සාමාන්‍ය දන් දීම්, සීල රැකීම්, භාවනා කිරීම අපි කරනවා. ඒ විතරක් නෙවෙයි. මේ පින්දහම් කළා අපි ප්‍රාර්ථනා කරන්නේ ඇතැමෙට තවත් භෞතික දෙයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. එක්ක දිවි ලෝක සැප, එක්ක දරුවෝ, මේ වගේ දේවල් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේ නම් කිසිසවතක් අපට ලැබෙනවා. නමුත් සාමාන්‍ය මතක තියාගන්න, සාමාන්‍ය ලෝකයා ජීවිතයේ සැපත හොයාගෙන ජරා මරණ වලින් නිදහස් වෙන්න, මහලු භවෙන් නිදහස් වෙන්න, ලෙඩවීමෙන් නිදහස් වෙන්න, මරණයෙන් නිදහස් වෙන්න කියලා හිතලා මොනවද කරන්නේ? ඈ ඒ තත්ත්වයට පත් වෙනම දේවල් ටිකක් රැස් කරගන්න. මහලු වීමෙන් නිදහස් වෙන කියලා හිතාගෙන මහලු වෙන කෙනෙක්ම විවාහ කරගන්න. ලෙඩ වීමෙන් නිදහස් වෙන කියලා හිතාගෙන ලෙඩ වුණාම බේරන්න කියලා ලෙඩ වෙන දරුවෝ ටිකක්ම රැස් කරගන්නවා. මරණයෙන් නිදහස් වෙන කියලා හිතාගෙන මරණයට පත් වෙන පුද්ගලෝ ටිකක්ම ලං කරගන්නවා. බය වෙන්න එපා මෙහෙම කිව්වට. ඔව් ඇත්තම මේක තමයි ලෝක යථාර්ථය. බුදුහාමුදුරු දේශනා කරනවා හරියට ගින්දරක් නිවන්න කියලා හිතාගෙන හරියට ගින්දරට කුළුන් දානවා වගේ, කඩදාසි දානවා වගේ වැඩක් කියලා. මෙන්න මේකෙන් තමයි බුදුහාඳුරු ලෝකේ යන ඉතාම සංවේගයකට පත් වුණේ. අන් තමන්ට සැප විඳින්න කියලා හිතාගෙන දරුව හදන අය, ඒ දරුවන්ගේ ලෙඩවලදී, දරුවන්ගේ අසනීපවලදී දරුවෝ මිය යනකොට හඬන වැළපෙන කී දෙනෙක් ලෝකේ ඉන්නවද? මේක තමයි ලෝකේ යථාර්ථය. අපි කැමති වුණත් නොවුණත්, අඩුම ගානේ ලෙඩ දුක් වලට මහලු වීමට පත් නොවුණත් අපට වෙන් වෙලා යන්න සිද්ධ වෙනේ ඔයගොල්ලන්ගේ. ඔව්. හැමදාම අපට එකට ඉන්න වෙන්නේ නැහැ. ඔව් එකට ඉන්න අපි හැම දෙනෙක්ම හා සංයෝගා වියෝගන්තා අනේ එකට ඉන්න අය වෙන් වෙලා යන්න සිද්ධ වෙනවා නේද කියලා මෙනෙහි කරන්න කිව්වා. හා යොබ්බනා ජර අන්ත අනේ මේ යෝන් බව මහලු භාවෙන් කෙලවරක් වෙනව නේද. හා මතන්තා සජීවක අනේ මේ ජීවත් වෙන අය මරණයෙන් කෙලවර වෙනව නේද කියලා හිතන්න කිව්වා. හා සංයෝගා වියෝගන්ත හා මතන්තා සජීවක හා යොබ්බනා ජර අන්ත හරි ලස්සන වචන ටිකක් තියෙන බුදුදහමේ. හා සංයෝගා වියෝගන්ත අනේ සියලු එක්වීම වෙන්වීමෙන් කෙලවරටපත් වෙනව නේද. හා යොබ්බනා ජර අන්ත අනේ මේ සියලුම යෝන් භාවවල් ලස්සන රූපයන් මේ මහලු භාවය කරා නේද මේ යන්නේ. හා මතන්තා සජීවක අනේ මේ ජීවත් වෙන ලෝකයා මේ මරණය කරා සොහොන් භූමිය කරා නේද මේ යන්නේ කියලා කලින්ම හිතන්න කියලා. මේකෙන් ජීවිතේ කලකිරෙන නෙවෙයි දුක් වෙන නෙවෙයි වඩා වඩාත්ම ජීවිතයේ අර්ථයකට යන්නට ඒ தත්ත්වයට පත් වෙන කලින් උපරිම මනස දිනු කරගන්නයි බුදුදහමේ මේක උනන්දු කරවන්නේ අපට. දැන් මේ සමාජය කරන්නේ ඒව ඔක්කොම වහලා තියෙන එකේ පැත්තම. ඔව් අඩු ගානේ මිනිහත් වහනෝ නේ මිනිහ. ගෙදර ගේන්නේවත් නැහැ. ඔක්කොම බැනවත් බාහියක් හරි වහන මිනිහ. සම්පූර්ණ මේක අමතක කරලා දාලා ඔව් අමුතුම ලෝකයක මේ තියන්නේ. නමුත් අපි බුද්ධිමත් වෙන්නට ඕන හරියට ජීවිතේ තේරුම් ගන්නට ඕන. තේරුම් අරගෙන දුක එන තැන හරියට තේරුම් අරගෙන අනිත්‍ය දුකේදී හඬද්දි වැළපෙද්දී අපි නොහඬා ඉන්න පුළුවන් විදිය හොඳෝ මානසික ශක්තියක් ඇති කර ගන්නට ඕන. මේක තමයි අපේ ජීවිත ජයග්‍රහණය. බුදුහාමුදුරෝ දේශනා කරන අන්තිමටම කරුණාන සූත්‍රයේ දේශනා කරනවා අත්ත දීපා විහෙරත බික්කවේ අත සරණ න අඤ්ඤ සරණ ධම්ම දීපා විහෙරත බික්කවේ ධම්ම සරණ න අඤ්ඤ සරණ. මහණෙනි ඔබ ඔබටම පිහිටක් වන්න, ඔබගේ සිතම පිහිටක් කරගන්න, ධර්මෙම පිහිටක් කරගන්න. ඔබට වෙන කිසිම පිළසරණක් නැහැ. තමන්ගේ ශරීරයවත් තමන්ට අහිමි වෙනවා. එහෙම ලෝකෙක අපි මේ ඉන්නේ. අපි හදාගත්තු අපේ ශරීරය තමට අහිමි වෙනවා නම් දරුව ගැන අමුතුවෙන් අයි කියන දෙයක් නෑ. ඒ නිසා දරුවන්ට උපරිම යුතුයකම කරන්න, දරුවන්ට සලකන, දරු සුරතල් බලන්න, දරුවන්ගේ දියුණුවට සතුටු වෙන්න. ඒ අතරේ යටින් මෙන්න මේ බුද්ධියත් හොඳවට තියාගන්න. නොවෙනස් වන විදිය ප්‍රඥාවක් ඇති කරගන්න. ඒකෙන් තමයි අපි සාවර මානසිකත්වයකට පත් වෙන්නේ. එතකොට මෙන්න මේ කරුණ වලදී ඉතාම වැදගත් කරුණු ටිකක් බුදුදහමෙන් කියනවා කියලා ඊළඟට අපට දෙන නුවණ තමයි අකුසලයෙන් මිදලා කුසල දහම් කරලා ඒ කුසලයේ සාමාන්‍ය විදියේ පින් දහම් ටික කළ සුගතිගාමි යන එක විතරක් නෙවෙයි සම්මාදිතී ඉහිලම පියවර වෙන මේ දුක ඇති වෙන හා නැති වෙන හැටි ගැන අපි නුවණින් දකින බුද්ධියක් ඇති කර ගන්නට ඕන. අපි යම් කිසි දෙයක් ඇසෙන් රූපයක් දකිනවා කියලා කියන්නේ රූපයක් අපට එනවා වගේ පේනවා. නමුත් මේ කියන්නේ පංච උපාදාන ස්කන්ධයක් හටගත්ත කියන එක. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහක එකතුවක් තමයි මේ රූපයක් කියලා පේන්නේ. වෙන කිසිම දෙයක් නෙවෙයි. අපට අපි කෝපි එකක් කියලා හරි ප්ලේන් ටේ එකක් කියලා හරි අපි බොන්නේ ඉඟුරු ටිකක් වතුර ටිකක් සීනි ටිකක් නැත්නම් තියකොළ ටිකක් මේ ටිකක් එකතු වෙච්ච තැනක තමයි අපි ප්ලේන් ටේක් ටේ එකක් කියලා කියන්නේ. වෙන වෙන දේකට ඔව් ඇත්තෙන්ම කලින් තිමිච්ච එකක් නෙවෙයි මේ. අර පහ එකතු වෙච්ච තැන තමයි අපි මේ ටේ එකක් කියලා කියන්නේ. නමුත් අර පහ පේන්නේ නැහැ හැංගිවිලා තියෙන්නේ. ඔව් ඒ පහ හැර තේහෙකුත් නැහැ. නමුත් ඒ පහ පේන්නේත් නැහැ අපිට. අන්නේ වගේ තමයි හොඳට මතක තියාගන්න. අපි රූපයන් දකින්නවා කියලා කියන්නේ සම්දයක් අහනවා කියලා කියන්නේ මෙන්න මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහ තමයි සැඟවිලා තියෙන්නේ. ඒ පහ තමයි ඇත්තෙම සැබෑ විදිහට තියෙන්නේ. ඒ පහෙන් නිර්මාණය කළ දීපු රූපය තමයි මුලා කරපු රූපය තමයි අපට පේන්නේ. මේකට ලස්සන උපමාවක් කියනවා කාන්තාරවලදී. කාන්තාරවල ඉන්න සමහර අමනුෂ්‍යෝ කාන්තාර මැදින් යනකොට දැන් කුමාරයෙක් යනවා නම් කුමාරියක් වගේ ලස්සනට ඇඳගෙන එනවා මේ යක්ෂයෝ අමනුෂ්‍යෝ. මල් මාලා කරේ දාගෙන වතුර බේරි බේරි නෙළුම් මල් කරේ දාගෙන කුමාරියක් විදියට එනවා. ඇවිල්ලා අරියා වසඟ කරගන්නවා. වසඟ කරගෙන අරගෙන ගිහිල්ලා ඊට පස්සේ යක්ෂ වෙස්සේ අරගෙන අරියා කනෝ. අරියාව ජීවිතයට වත් කරනවා. ඒක තමයි ආහාරය. යම් කිසි කෙනෙක් ගෑනමෙක් නෑන කුමාරියක් නෑ යන්නේ ලස්සන කුමාරයෙක් විදියට එනවා. ඇවිල්ලා අරයා වසන් කර ගන්නවා. මෙහෙම කාරණයක් ගැන ධර්මය සඳහන් කරනවා. ඇත්තෙම අපේ ජීවිතවලත් මේකයි. මේ මේ එකට තියෙන පංච උපාදානස්කන්ධය ඒක එක එක රූප දාලා පෙන්වනවා අපට. නිකන්වවත් රැවටෙන්නේ. ශබ්දයක් විදියට, රූපයක් විදියට, ගඳ සුවඳක් විදියට, ස්පර්ශයක් විදියට, අරමුණක් විදියට එනවා මේක. ඇවිල්ලා අපිව මේක අල්ලා ගන්න එනකොටම අපි දැනගන්න ඕන යථාර්ථයේ මේක මේ අත්දැකීම කලින් තිමිල ඇති වෙච්ච එකක් නෙවෙයි මේක. දැන් මේ ශබ්දය කලින් තිමුණු එකක් නෙවෙයි. මේ හේතු ටික තියෙනකොට මෙතන ශබ්දය හටගatti. ආයෝ නම් ගහලා ආයි ශබ්ද ගන්න පුළුවන්. සමානයකට යනකොට සමාන ශබ්ද යන්නේ. සමාන හේතු ටික තියෙනවා දැන් මේකට යනකොට වෙන ශබ්දයක් එන්නේ. හැබැයි දිගට ගහනකොට එක මේකට එක ශබ්ද යන්නේ. මේ හේතු ටික නිසා මේ සමාන ශබ්දය, මේ හේතු ටික නිසා මේ ශබ්දය. මේ හේතු ටික නිසා වෙනම ශබ්දයක්. එතකොට ඒ කන්ඩිෂන්ස් ටික එකතු වෙනකොට ඒ විදිහට යන්නේ. එක දිගට යනකොට අපිට හිතෙනවා මේ එකම එකේ දිගට යන්නේ කියලා. දැන් එකම රූපයක් දිගට බලනකොට දැන් මේ පන්සල දිගින් දිගටම බලනකොට එකම දේ අපි ගිය මාසෙත් ආව ගිය සතියේත් ආව එකම එක කියලා පේන්නේ. නමුත් අර කලින් શબ્දයයි ඊළඟ શબ્දයයි වගේ මේක කලින් දැකපු එක එතනම නිරුද්ධ වුණා. අලුතෙන් මේ හේතු ටික ඇති වුණා. අලුතෙන් මේ එන්නේ. ඔව්. අතනින් මෙතෙන්ට එන්නේ නැහැ. අපට දුක හටගන්නේ මොකද? අපි හිතන් ඉන්නවා කලින් දැකපු එකම තමයි මේ තියෙන්නේ කියලා. කලින් කවුරු හරි බැන්නනම් ඒක එතනම ඒ වාතයට ගියා. අපි ආයි දැක්ක ගමන් හිතනවා හර බැනපු කෙනා තමයි ඕන දැන් එන්නේ කියලා. අර දුක් ටික හැම අපි ගන්නවා. ඒක සම්මුති සත්‍ය අනුව හරි කන්වෙන්ෂන් ට්‍රූත් එක හරි අනුව හරි නීතිය ලෝකේ සාමය නීති රීති ඔක්කොම ක්‍රියාත්මක වන මේ මත. හැබැයි ඒ මත ඉඳලා දුකෙන් නිදහස් වෙන්න බෑ. දුකෙන් නිදහස් වෙන නම් ඒ සත්‍ය කන්වෙන්ෂන් ට්‍රූත් එක ඉක්මවල ගිහිපෝ අල්ටිමේට් ට්‍රූත් එකට නියම සත්‍යයට පරමාර්ථ සත්‍යයට එන්නට ඕන. පරමාර්ථ සත්‍යයෙන් තමයි දුකෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ. සම්මුති සත්‍යයෙන් ජොබ් එක කරගන්න. දුකෙන් නිදහසන පරමාර්ථ සත්‍යයෙන්. ඔව්. තමන්ගේ උපැන්න සාතිය ග්‍රීන් කාඩ් එක ඔක්කොම තියෙන සම්මුති සත්‍යයෙන්. ඔව්. පරමාර්ථය ඒ සම්මුති සත්‍යය සාමාන්‍ය වැඩි කරගෙන කරගන්න පුළුවන්. නමුත් දුකෙන් නිදහස් වෙන බෑ. දුකෙන් නිදහස් වෙන නම් සම්පූර්ණයෙන්ම තමන්ගේ view එක වෙනස් වෙන්නට ඕනේ. වෙනස් වෙන්නේ මේ පරමාර්ථ සත්‍යයත් එක්ක. පරමාර්ථ සත්‍ය ටිකෙන් ටික මෙනෙහි කරලා මේක permanent කරගන්නට ඕන. අන්තිමටම permanent වෙච්ච 10ට ලක්ෂණය තමයි දෙයක් දගෙනකොටම දන්න මේ මොහොතේ හටගatti කියන මේක. කලින් එකක් නෙවෙයි, කලින් මේක තිබුණ නැහැ කියලා නෙවෙයි මේ කියන්නේ. කලින් තිබුණ නැහැ කිව්වොත් වෙන දෘෂ්ටියකට යන්නේ. ඔව්. කලින් තිබුණ නැහැ කියන්නේත් නැහැ කියන්නේත් නැහැ. මේ හේතු ටික ඇති වෙච්ච මොහොතේ මෙතන හටගත්තා. එතන මිරුදුනා. ආයි බලනකොට ආයෙ තියෙනවා මෙහෙම යන්නේ. ඔව්. මේක තමයි ලෝකේ දැනගන්න අමාරුම දේ. මේ සත්‍ය කිසිම දවසක බුදුවරයෙක්ගේ ශාසනයකදී කෙනෙකුට තමම අවබෝධ කරගන්න බෑ. අපි දැන් කතා කරන සරුවත් හාමුදුරන්ටවත් තනියම මේක අවබෝධ කරගන්න බැරි වුණා. මේක ශ්‍රුතව ශ්‍රාවකයෙක්ගෙන් මේ සත්‍ය බුදුවරයෙක්ගෙන් අහලා දැනගෙන පරපුරෙන් පරපුරට ඇවිල්ලා කොහොම හරි ඒ පණිවිඩය අහලම දැනගන්න ඕන. මේක දැන් සරුවත් හාමුදුරුවෝ කියන්නේ බුදුහාමුදුරන්ට විතරක් ප්‍රඥාවෙන් දෙවෙනි වෙච්ච කෙනා. උන්වහන්සේටත් බැරුණ තනියම කවෝද කරගන්න. සරුවත් හාමුදුරුවන්ට සිද්ධ වුණා අස්සජි හාමුදුරන් අහන්නේ මේක. අර උපතිස්ස පරිබ්‍රාජකේ අස්සජි හාමුදුරුව හම්බුනේ. එයාගෙන් මේක දැනගත්ත. ඊයේ ධම්මා ගාථාව තියෙන්නේ. ඔව්. ඒ ගාථාව තමයි මේක දැන් මේ process එක දැනගත්තොත් තමයි ඒ අනුව හිතලා තව බුද්ධිය දිනු කරලා ඊළඟට පත් වෙන්නේ. එතකොට මේක දැනගත්තු ගමන් මැත්තේ යම් කිසි ප්‍රමාණයකට අවදි බවක් ඇති වෙනවා. ඇති වෙලා තමයි හැබැයි මම අහලා මේක පෝෂණය කරගන්නට ඕන. පෝෂණය කරගන්න තියෙන ලක්ෂණය තමයි තමන්ගේ ලොකු උනන්දුවක් ඇති වෙනවා. අනේ මේ මහා දුකක් නේද දැන් මේ විඳින්නේ. මේකෙන් ඉක්මනින් නිදහස් වෙන්න ඕන නේද? මේක සම්පූර්ණ අධ්‍යක්ෂින් මම බාටපත් කරගන්න ඕන කියලා මේ ධර්මමාර්ගය අනිත් සියලුම වැඩ කරන ගමන්ම අනිත් කිසිදු වැඩකට බාධාවක් නොවන විදියට දැන් කරන දැහැම වැඩ කිසිම දෙයකට බාධාවක් නොවන විදියට ධර්මයේ හැසිරීමත් තමන් ජීවිතය අංගයක් කරගන්නවා. තමන් දන්නවා නියම සතුට තියෙන මේකෙන් කියලා. අනිත් දේවල් යුතුයම් හැටියට කරනවා, දරු හදන වේ ඔක්කොම කරනවා. නමුත් නියම සතුට තියෙන්නේ මෙතනයි කියලා දන්නවා. මේක හරියට තේරුම් අරගෙන මේ දුකෙන් නිදහස් වෙච්ච දවසට තමයි සැබෑ විමුක්තියක්, සැබෑ සැනසීමක් තියෙන්නේ කියලා තමන් දන්නවා. එතකම් අපි මේ දුක් ටික විඳිනවා. හැබැයි අපේ තින නිසා, අපි කරන දාන ආදී පින්දහම් නිසා අපි සුගතිගාමිත් වෙනවා. අපට හොඳ දූ දරුවෝ ලැබෙනවා, හොඳ රූප සම්පatti ලැබෙනවා. ලැබුණට හැබැයි අපිට අර කරුණු හතරේදී දුක් නොවී ඉන්නට බෑ. අපේ ජීවිතේන කරුණු හතරක් තියෙනවනේ. මොනවද හතර? මහලු වීම, ලෙඩවීම, මරණය, ප්‍රිය දේවල් වලින් වෙන්වීමට යාම සිද්ධ වෙනවා. illness, old age, death, separation. මෙන්න මේ හතරෙදි දුක් නොවින තමයි මේ දහම ඕනේ. අනිත් එකට දහමක් ඕනේ නැහැ. සාමාන්‍ය පින්දහම් ටිකකින් දරුව ටිකක් හදාගෙන ඒ ටිකින් ඉන්න පුළුවන් මහන්සියලා. නමුත් හිටියට ඒ වෙන් වෙලාමට සිද්ධ වෙයි මේ දුක අපිට දරාගන්න බෑ. හිතන්න එපා මරණාසන්න මොහොතේ විතරේ මේ දුක් ටික කියලා. ඒ දරුව ටිකේ ඥාති ටික ඉන්න කමයාගේ පොඩි වරදකදී අපි හරියට කේන්දි ගන්නවා. අපේ හිත නරක වෙන වාර ගන්න හුඟක් වැඩි අපි කොච්චර කිව්වද. දිනපතාම අපට හිතරි දෙන වාර ගන්න වැඩි. බුදුහාමුදුර සඳහන් කළා තියෙන්නේ මේ අවබෝධය නැතුව යම් කිසි කෙනෙක් ඉන්නවා නම් මේ හේතුඵල ධර්ම මේ process එක මේ dependent origination එක ගැන අවබෝධයක් නැතුව යම් කිසි කෙනෙක් ඉන්නවා නම් ඒ තැනත්තා දිනපතාම ඇසෙන් රූප දකින එක කනෙන් ශබ්ද අහන එක උපමාවක් කරලා තියෙනවා ලස්සන උපමාවකට. අපි මීට කලින් උතේ උපමාව කියලා තියෙනවා. එක්තරා හරකෙක් කියන ඒ හරක මරන්නේ නැහැ හරක පණ පිටින්ම හරකගේ මේ හාම සම්පූර්ණයම ගලවනවා. ගලවන අතාරිනව හරක. පණ පිටින් එන හරකෙන්. මොකද වෙන්නේ? සත්තු කනවා, කපුට කනවා, කූඹි කනවා, බිම වැනුවොත් මෙහෙ වෙනවා, වතුරට ගියොත් සත්තු කනවා. හැම මොහොතෙම වේදනාවෙන් ඉන්නවා. බුදුහාඳුර අන්නේ උපමාවය ගත්තේ මේ දහම ගැන අවබෝධය නැතුව ඉන්න කෙනා. ඇත්තෙන් රූප දකින එක කනේ සම්දාහන එකක් මේ වගේ දෙයක් කියලා. ඇත්තෙන්ම අපි බුදුහාමුදුරුවෝ දේශනා කරා ඉතාම වැදගත් කාරණයක්. අපි මේ තෘෂ්ණාවට දාස වෙලා ඉන්නේ කියලා. මොකද්ද මේ තෘෂ්ණාව කියලා කියන අපිට හිතන මේ මහා නිත්‍යයි දේවල් කඩා වඩා ගන්න එක කියලා ඒක නෙවෙයි. රූපයක් දකින්න ඕන වෙනකොට රූප දකින්න යනවා. කනේ සම්දාහන වෙනකොට ඒ පැත්තට යනවා. ස්පර්ශ ලැබනකොට ඒකට යනවා. ගඳ සුවඳ දකින්නකොට ඒකට යනවා. පහස ලබන්නේ ඒකට යනවා. මේ පහට දුව දුව ඉන්නේ අපි හැම පැත්තෙම. අපි ජීවත් වෙනවා කියන්නේ මේ තණ්හාවට දාස වෙලම ඉන්නේ. අපි මොනවා කරත් මේ පහට දුවන්නේ නෑ. ලස්සන උපමාවක් කියනවා. යම් කිසි කෙනෙක්ගේ ළඟ සේවකෙක් වැඩ කරනවා. මේ ස්වාමිය මෙයාට කියනවා දර ටික බලන්න. දර ටික පලියුරුණු ගමෙන් කඩේ යන්න. කඩේ ගිලි ඉවරච්ච ගමන් කියනවා රෙදි ටික හොදන්න. රෙදි හොරේ ටික ඉවර වෙච්ච ගමන් කියනවා කැමරට ගොයන්න. කැමරට ගොලේ ඉවරච්ච ගමන් කියනවා මිදුර පේ දාන්න. කොහොම කියේ කී අවුරුදු ගාණක් මෙයාගෙන් වැඩ ගන්නවා. ඈ මෙයාට වැඩ ගත්තාම කලකදී මෙයාට එපා වෙනවා. එපා වෙලා ඩාල යනවා. අර ස්වාමිය ඩාල යනවා මේ වැඩ වැඩි නේ නේ. ඇත්තම අපේ ජීවිතලත් ඔහොම තමයි වෙන්නේ. අපේ ජීවිතයේ ස්වාමිය තමයි කවුද? තෘෂ්ණාව. තෘෂ්ණාව කියන අරක බලන්න ඒක බලනවා. ඔව් මේක අහන්න මේක අහනවා. මේකෙන් දිවට දාන්න මේක ගන්නවා. සම්පූර්ණයෙන්ම ඔකට දාස වෙලා ඉන්නවා. ඔව් අපට තේරෙන්නේ නැහැ අපි දාස වෙලා ඉන්නවද කියලා තේරෙන්නේ. බුදුහාමුදුරු කෙනෙක් පහළව තමයි මේක කියන්නේ අපට. එතකම් අපි මේ පහ සතුරු කරන්න මෙයා කියන දේවල් කරනවා. ඔව් අපි ඔක්කොම කරන්නේ මේකත් කියනවා. එතකොට මේක අපට තේරුණා ඉතින් අපි ගැනම අපිට ලොකු ලැජ්ජාවක් ඇති වෙනවා. අපි මෙච්චර කල් කරේ මෙයාට ගාසල් හිටියේ නේද කියලා. ඔව් මෙයාගේ සේවකයෙක් වෙලා නේද මෙහි හිටියේ කියලා. ඇත්තම ජීවත් වීම කියන්නේ මේක අපි. දැන් ඒකෙන් කියන්නේ අපි විමුක්තියට පත් වුණාට පස්සේ ආහාර පාන නොගෙන ඉන්නවා කියලා. අපි ආහාර පාන ගන්නවා. ඇඳුම් පැළඳුම් ගන්නවා. නමුත් ඒවට දැඩි ආශාවෙන් ඒවට වසඟ වෙලා නෙවෙයි ගන්න. ඒවට දාස වෙලා නෙවෙයි ගන්න. ඒක ඇති වෙන වෙනස. ඉතින් ඒ අවබෝධයට යන කම්ම ලෝකේ යන්නේ මේ පස්සේ දුවාගෙන මේ යන්නේ. නිදි මරාගෙන මේ යන්නේ ඒක. සම්පූර්ණයම අවදියෙන් එන හැම මොහොතෙම කරන්නේ මේ ටික අපි. අර සේවකයෙක් වැඩ කරනවා නංගල ස්වාමී කියලා කියන තින්කින් දේවල් කරනෝ නේ. ඒකම තමයි අපි මේ කරන්නේ. අපේ ස්වාමිය නොපෙනෙන විතරයි තියෙන්නේ. හරියාගේ කි පේනවා මේ පේන මිනිහ හරියාගේ කෙනා. අපේ කෙනාත් ඉන්නවා. කොහොම තමයි කරන්නේ? ඔන්නෝක තේරිපි දවසට තමයි මේකෙන් මිදිලා සැබෑ විමුක්තිය කරා යන උනන්දුවක් ඇති වෙන්නේ. එතකොටම මේක දැනගත්තු ගමන් මෙයාට ඇති වෙනවා ජීවිතේ පුදුම විදියේ ප්‍රබෝධයක්. දහම වෙත දහමක් කරා තමයි යන්න ඕන නේද කියන හැඟීමක්. සැබෑ සැනසීමක් කරා යන්න ඕන නේද කියන හැඟීමක් යාගේ ජීවිතය ඇති වෙනවා. ඒකෙන් කියන්නේ අය රැකී ආරක්ෂා නොකර ඉන්න දරුවෝ ටිකක් අතරින් ඒ යුතුයන් ටිකක් කරනවා. ඉගෙන ගන්නව නම් ඉගෙන ගන්නව එයා. උගන්නනව නම් උගන්නනවා. දරුවෝ පෝෂණය කරනවත් කරනවා. මව්දිය මව්පියන්ව සලකනවා. ඒ ඔක්කොමත් කරද්දී ආ දන්නවා නියම නියම සැනසීම තියෙන මෙතන නෙවෙයි. මේ යුතුයකම් ටික විතරයි අපි කරන්නේ. නියම සැනසීම නම් මේ පැත්තට යන්න ඕනේ කියලා. එතකොට තමයි දහමක් කරා ගිහලා මේක මේ ටික කරන ගමන් මියා මේකත් ප්‍රැක්ටිස් කරනවා. එතකොට දරුවන්ගේ සපතත් ලැබෙනවා Tamanට. දරුවන්ගේ සතුටේ සතුට වෙනව විතරක් නෙමෙයි දරුවන්ගේ දුකේදී Taman දුක් නොවිත් ඉන්නවා. අන්න ඒකයි වාසිය. මේ දහම ලබාගත්තු කෙනා සතුටේ සතුට නොවි ඉන්නේ. දරුවන්ගේ දිනුවකදී සතුට වෙනවා. දරුවන්ගේ දුකකදී Taman උත් සංහිදි බවක් ඇති වෙනවා. නමුත් ඒ දුක් පීඩාවට Tamanට එන්නේ නැහැ. Taman කලින්ම මේක අවබෝධ කරගෙන ඉන්නේ. Tamanට පාලනය කරන්න බැරි දෙයක් තමයි Taman මේ තියාගෙන ඉන්නේ කියලා. දරුවන්ගේ දෙකේදී විතරන්නේ අපේම රූපයේදී. රූපේ වෙනස් වෙද්දී, ලෙඩ වෙද්දී Tamanගේ රූපය ගැනවත් Taman ලොකු අපේක්ෂාවක් නෑ. Tamanගේ රූපයට වඩා Taman විශ්වාසය තියලෙන කවුරු ගැනද? Tamanගේ මනස ගැන. අපි කොච්චර උත්සාහ කරත් අපේ ශරීරය අපට පාලනය කරන්න බෑ. මහලු වීමේදී අපට පාලනය කරන්න බෑ, ලෙඩ වීමේදී පාලනය කරන්න බෑ, මරණයේදී පාලනය කරන්න බෑ. නමුත් අපට මනස පාලනය කරන්න පුළුවන්. ඒ නිසා මනස ගැන උපරිම විශ්වාසය තියලා මේක අපි ජයග්‍රහණය කරොත් මෙතින් ඉහෙළම ක්වලිටි ගත්තොත් අපි මේ රිසල්ට් එක ගත්තොත් අනිත්‍යව වෙනස් වීමේදී කිසිම ගැටලුවක් නැහැ. පාලනය කරන්න මේන ස්විච් එක අපි කන්ට්‍රෝල් කරලා තියෙනවා. මේන් ස්විච් එක දාලා තැන් තැන්වල ස්විච් ඕෆ් කරාට වයර් කප කප හිටියට හරියන්නේ නැහැ. ඒක තාවකාලික පිළියමක් විතරයි. ඒ නිසා කෙලින්ම කරන්නේ බුදුදහමෙන් කරන්නේ කෙලින්ම මේන් ස්විච් එකටම පිළියම දෙනවා. එතන ආකල්ප වෙනස් වෙච්ච ගමන්ම එයා දන්නවා බාහිරින් රූපඩේ කෙනකොට එයා සුබ රූපයක් කෙනකොටම දන්නවා මේ අතීත කුසල කර්මයක් තමයි කියලා. ඒකෙන් එයා උපේක්ෂාවක් ඇති කරගන්නවා. ගැටෙන අරමුණක් ආවොතින් ඒකෙත් දන්නවා මේ කර්ම ටිකක් තමයි මේ ඉන්නේ කියලා. දෙකම දන්නවා මේ දෙකම තැනදි මොකද්ද වෙන්නේ? පංච උපාදාන ස්කන්ධයක් හටගත්තු එක විතරයි වෙන්නේ. වෙන දෙයක් නෙවෙයි. මේක මගේ කියලා ගත්තොත් තමයි දුක. ඒ නිසා මගේ කියලා ගන්නෙ නෑ. බාහිර පේන ටික පේන දෙයක් විදිහට එහෙම තියාගන්න විතරයි. මේ පැත්තට ඒක තමන්ගේ කියලා ගන්නෙ නෑ. තමන්ට දුක ඇති වෙන්නේ මේ දේ තමන්ගේ කියලා ගත්තොත්. ඔව්. දකින්න දේ දැක්ක මොහොතේම මේ දැකීම මාත්‍රයක් විතරයි කියලා අපි දැක්කට පස්සේ අපි ඒකෙන් ලස්සනක් බලනවා කමන්නේ. දරුවන්ගේ දරසුරතල් බලනවා අපි. අපි ඇත්තට දන්නෝ මේක ඇත්තෙම සම්පූර්ණ මේ මනසෙන් ගොඩනගාගත්තු දෙයක් කියලා මේක. අද අපට මේ පේන ඇහෙන දේවල් අපේ කර්ම ශක්තියට අනුව අපි ලබන මේ අත්දැකීම. මේ කර්ම ශක්තියත් එක්ක ඇස වෙනස් වුණු ගමන් මොකද වෙන්නේ? ඇතැම් විට හැදීවුණු කරගත්තොත් මේත් එකම දිවි ලෝක බ්‍රහ්ම ලෝක ඔක්කොම පේන ගන්නවා. මේ පැත්තේ පිරිහෙන ගියොත් මොකද වෙන්නේ? පල්හැ පැත්තේ ටික පේන ගන්න මේ පැත්තේ යාළුවෝ ටික ඔක්කොම එන එකයි යන. නැත්තම් ඇතැම් විට මේ පැත්තෙන් බ්‍රේක් වෙනවා. මෙතන ඇස් දෙක ඇතැම් විට නොපෙනී යනවා මේ පැත්තෙන්. ඒකත් වෙනවා. ඒ නිසා සම්පූර්ණයෙන්ම කණ්ණාඩිය මෙතන තියෙනවා. රතු පාට කණ්ණාඩියක් දාගෙන බලනවා වගේ තමයි මේ තියෙන්නේ. බාහිරට පේන්නේ මෙතන කණ්ණාඩිය මේ පේන්නේ. රතු පාට පිටින් පේනවා නම් පේන්නේ මෙතන දාපු කණ්ණාඩියයි. රතු පාට අයින් කරන්න නම් තැන් තැන් වල සෝද සෝද ගියට හරියන්නේ නැහැ. කණ්ණාඩිය අයින් කරන්න ඕනේ. එතකොට ඔක්කොම හරි. ඒ නිසා බුදුදහමේ සම්පූර්ණ අවබෝධය ලබා දෙනවා මේ පැත්තේ වෙනස් කරන් තියෙන. ඒ නිසා මෙතෙන්ට ඉහෙලටම පේන කණ්ණාඩියක් දාන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ. කිසිම බාහිරින් දුකක් ඇති නොවන විදිහේ කණ්ණාඩියක් නියම කණ්ණාඩියක් දාන තමයි මේ හදන්නේ. දැන් තියෙන කණ්ණාඩි ගලෝ නියම එක මැච් වෙනකම් මේ දානවා අපි ඒකනේ. දාහු ගමන් කිසිම බාහිර දෙයකින් අපිව දුකටපත් කරන්න බෑ. ඔක්කොම පින්තූර ටික මෙහෙන් හදලා තියෙන්නේ. මෙහෙන් ફોකස් කරලා තියෙන්නේ. දැන් ගහන්නේ නැහැත් පේන්නේ මේ දාන අරගෙන වගේ පේන්නේ. බනි නැහැත් පේන්නේ ආ හොඳ කියන වගේ පේන්නේ. මේ පැත්තෙන් කිසිම දුකක් තමට එන්නේ නැහැ. මොකද යනකොටම දන්නේ යා පංච උපාදානස්කන්ධෙ හිත තියලා බලනවා අනිත්‍යතාවයට හිත තියලා බලනවා පරිසම්බදෙ හිත තියලා බලනවා මේ පැත්තේ ඔක්කොම හැලහැලින් ඉන්නේ යා. ඒක තමයි ලෝකෙට ඉහිලම මේ කෙනා තමයි ලෝකෙට ඉහිලම යහපත කරන්නේ. ඒ යහපත ලබාගත් දැන් බලන්නේ ඇත්තෙම දැන් අනාථ පින්නික සිටුතුමා. අනාථ පින්නික සිටුතුමා කියලා කියන්නේ සෝවාන්ච කෙනෙක්. එයා පුළුවන් තරම් දන් දුන හම්බ කරපුවා. ඒ විතරක් නෙවෙයි අන්තිම කාලේ දන් දෙන්න මොනවාක්වත් නැතුණා. මොකද දනද කලේ බණහන් එනකොට ගෙදරින් පස්කුලියක් අරන් එනවා, මැටිගුලියක් අරන් එනවා. පස්කුලියක් අරන් ඇවිල්ලා ජේතවනාරාමේ ළඟ තියෙන ගස්වල බිමින් තියනවා. බිමින් තියලා අනේ මේ පස්තික මේ ගහට පෝර වෙලා මේ ගහේ හේවනට ඉඳගෙන කවුරු හරි බණ පදයක් හරි අහන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔක්කොම දීලා ඉවරනා පස්සේ ඒ තරම්ම ලෝකේ වෙන යහපතක් ආර්ථනා කරනවා. එයා ලෝකෙන් මග හරින්නේ නැහැ මේ දේ කියලා. යුතුයකම් නොකරින්නේ නැහැ. අන්තිම තත්පරය දක්වා ලෝකෙට කරන්න පුළුවන් යහපත උපරිම වශයෙන් යා කරනවා. දැන් මේ ධර්ම යම් කිසි ප්‍රමාණයක් හරි තේරුම් ගත්ත කෙනෙක් තමයි ධර්මසොක්‍රයිතුමා කියලා කියන්නේ. ඔය ඉන්දියාවේ මග දෙපස කාන්තාර වගේ තියෙන දුෂ්කර ප්‍රදේශ මැදින් මිනිසු පයින් යන තැන්වල දස් වගා කළා. ලිං හැදුව හැම තැනම. සත්තුන්ට රෝහල් ඇති කළා. තැනින් තැන සත්තුන්ට වතුර බොන්න විල් වගේ ඇති කළ වතුර දැම්මේවට. සත්තුන්ට රෝහල් හිටන් ඇති කළා. ලෝක ඉතිහාසයේ පළවෙනි වතාවට සත්තුන්ට රෝහල් ඇති කිරීමේ ගෞරවය හිමිවන්නේ අශෝක රජතුමාට. බෞද්ධයෙක්. ඉතින් ඒ වගේ සේවයක් ලෝකෙ වෙන කරන්න පුළුවන් උපරිම යහපත කරනවා. ජීවත් වෙන අන්තිම තත්පරය දක්වාම තමන්ගේ ඥාතින් විතරක් නෙවෙයි. තමන්ගේ ශක්තියෙන් ලෝකෙට වැඩිම යහපතක් කරනවා. මේ පොඩි තැනකට විතරක් නෙවෙයි. සාමාන්‍ය කෙනෙකු රුපියල් 10කින් තමගේ ළඟම ඥාතියෙකුට දෙද්දී මෙයා ඒ රුපියල් 10ෙන්ම වැඩිපුර ප්‍රමාණයකට යහපත වෙන දෙයකට යොදවනවා මෙයා. ඒක තමයි කරන වාසිය. ඔව්. ඒ අතරින් විශේෂම දේ තමයි ධර්මයේ වෙනුවෙන් ධර්මයේ තවදුරටත් ගෙනියන්න. මේ වෙන්නේ දහමක් ලෝකෙට තියන්න කරන්න පුළුවන් උපරිම යහපතියා කරනවා. දැන් රහතන් වහන්සේලා කියලා කියන්නේ වගේ අය. පාගමණින් 7300 ගණන් ඇවිදගෙන ගිහලා මිනිසුන් මේ ධර්ම කිව්වා. ඒ විතරක් නෙවෙයි දැන් පළවෙනි ධර්ම සංගායනාවේදී බුදුහාමුදුරු පිරුණට ආවට පස්සේ හාමුදුරු එකතු වෙලා මේ ධර්මයේ සංගායනා කරලා කටපාඩමින් ගෙන යන ඔක්කොම සැලැස්සුවා. ඔව් අපිට ලැබුණේ ඒක. ඔය ඒ නිසා ලෝකේ හැම ආගමකම මොකක් හරි යුද්ධයකට සම්බන්ධ වෙලා තියෙනවා. යුද්ධ ඇති කරන. නමුත් ඔව් බෞද්ධය විතරයි ආගම ප්‍රචාරය කිරීම නාමයෙන් කිසිම කෙනෙකුට හානියක් කළේ නැහැ. කිසිම කෙනෙක් බලෙන් ආගමට අරගෙන නැහැ. ඈ බුදුදහම තියෙන තැන තමයි හැම දෙනාටම සාමකාමී වෙන්න පුළුවන් තැන් තියෙන්නේ. හැබැයි එතෙමට ඒ සාමිකම බව නිසාම සමහර අයමකට හානිත් කළා. ඔව්. නමුත් මේකේ විද්වත් ලෝකයේ ගැතලින් කවදාවත් බැහැර වෙන්නේ නැහැ. මේක ලෝකෙටම යහපත් සැලසෙන දහමක්. මේ දහමට ආපු කෙනා තමයි අනිත් හැම දෙනාම එකම සුහඳව සතුටෙන් සමගියෙන් ඉන්න පුළුවන්කම තියෙන්නේ. අනිත් හැම දෙනාටමත් මෛත්‍රිය වඩමින්. අනිත් අයටත් එකට ඉන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් එවැනි ලොකු ගෞරවයක් හිමි වුණේ දැන් ඔය එක හාමුදුරු කෙනෙක් මේ බණකට කිව්වා මම ඊයේ පෙරේද බණකට ඇහුවා කිරින්දේ ධම්මනන්ද කියලා හාමුදුරු කෙනෙක් කියනවා දැන් අපවත් තලි හාමුදුරුවෝ ඒ හාමුදුරු කෙනා ඔය අෆ්ගනිස්තානෙ හැම මේ පිළිම කඩනකොට සමහර ඇහුවා මේ අහලා තියෙන මේ ඇයි මොකක්වත් නොකර ඉන්නේ කියලා මේ ඇයි බලාගෙන ඉන්නේ කියලා ඔව් ඒක තමයි අපේ ධහම කියලා කිව්වද ඔව් කඩන මේ ධහමට හානියක් කරන්න බෑ ඔව් ඒක තමයි මේ ධහමේ ලක්ෂණය ඔව් අපි එකට එක කරන්නේ අපි එකට හානියක් කරන්නේ ඒ හානි කරන්නට හානි කරන්නේ නැහැ. ඒක තමයි මේ සාස්ත්‍ර වේදිකේ බුදහාම කියලා. ඔව් ඒකම බඳ. ඔව්. ඔව් ඒක තමයි. බුදුහාඳුරත් කියනවා ඇත්තේ බුදුහාඳුරන්ට දොස් කියද්දි සංඝයාට දොස් කියද්දි ධර්මයට දොස් කියද්දි යම් කිසි කෙනෙක් අමනාප මාත්‍රයක් හරි ඇති කර ගන්නවා නම් ඒ පුද්දලේ ගැන ඒක නම මගේ ශ්‍රාවකෙක් නෙවෙයි කියලා. එන්නේ මෙහෙම කියනවා බුදුහාඳුරන්ට දොස් කියනකොට ධර්මයට දොස් කියනකොට සංඝයාට දොස් කියනකොට යම් කිසි කෙනෙක් ඒ දොස් ආරෝපණා හිත නරක කරගන්නවා නම් දේශයක් ඇති කරගන්නවා නම් ඒ තැනැත්තා මගේ ශ්‍රාවකෙක් නෙවෙයි කියලා. බලන්න ඒකම ඇති. ඉතින් ඒ නිසාම ඇත්තෙම හානිත් වෙලා තියෙනවා අපි එකට එක කරන්නේ කියපු නිසා. නමුත් ඒ හානියට වඩා යහපතක් වෙලා තියෙනවා. ඔව් මෙතෙක් කල් දැන් මේ වගේ රටවල් දැන් යුරෝපය ඇමරිකාව ඕස්ට්‍රේලියාව මේ මහද්වීප ගානක විතරක් නෙවෙයි අප්‍රිකාව හිතම් වර්තමාන වේගෙන් දහම පැතිරෙනවා. ඔව්. ඒ අර ඒ තියෙන සමානතාවයේ සහජීවනයේ මෛත්‍රිය ප්‍රඥාමය ගුණාංග නිසාම තමයි ඒක. ඉතින් අපිත් ඒ දහම වෙනුවෙන් අපිත් පිළිපදින ගමන් ලෝකෙට තැම්සි දහමක් අපි වෙනුවෙන් අපි ඒ වෙනුවෙන් කැපවීමක් කරන්න ඕනේ ඒක. ඉතින් මෙතෙන්දී ඇත්තෙම මේ විදිහට කිව්වේ අපට මේ ලැබෙන අත්දැකීමේ ස්වභාවය මොකද්ද? ඒ අත්දැකීම් ටික නිසා අපි අලුතෙන් අකුසල් කර්ම නොකරගෙන අපි කුසලයේ වඩාත් කරමින් ඒ වගේම අපි ලබන අත්දැකීමෙහි සැබෑ ස්වභාවය තේරුම් අරගෙන මේ දුකෙන් සැබෑ ලෙසම නිදහස් වෙන මාර්ගය තමයි මේ කර්මය හරහා අපි තේරුම් ගන්නේ. ඒ නිසා සරියුත් හාමුදුරු කියනවා යම් කිසි කෙනෙක් අකුසලය දන්නව නම් මේ අකුසල 10 දන්නව නම් ඒ අකුසල 10ට මුල් වෙච්ච ලෝභ දේශ මොහ දන්නව නම් කුසල 10 දන්නව නම් ඒ කුසල 10ට මුල් වෙච්ච අලෝභ අද්වේෂ අමෝහ කියන කුසල මූලයේ දන්නවනම් එත්තාවතාපිකෝ ආවසෝ සම්මා දිට්ඨි හෝති උජුගතාස දිට්ඨි ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති කියලා. ඒක නැත්නම් තමන්ගේ දැක්ම ඍජු වෙච්ච කෙනෙක් වෙනවා, සම්මාදිටේ පත් වෙච්ච කෙනෙක් වෙනවා, නොවෙනස් වන ප්‍රසාදයට පත් වෙච්ච කෙනෙක් වෙනවා, එයා මේ ධහමට කැමිනිය කෙනෙක් වෙනවා කියලා. එතකොට මෙන්න මේ විදිහට කර්මපත වාරය සම්මාදිටිය කර්මය හරහා, කර්මයේ සිද්ධාන්තය හරහා මේ සම්මාදිටිය ලබන ක්‍රමයක් නේ. එතකොට ගඟකට බහින්න තියෙන ස්ථානයක් වගේ මේක. සම්මාදිටිය නැමැති ගංගාවට බහින්න එක තොටුපළක් තමයි කර්මය කියන තොටුපළ. ඔන්න දැන් අපි අද කරේ කර්මයේ තොටුපළෙන් ගඟට බැසගත්තා. අපි ඊළඟ දවසේ කරන්නේ ආහාර කියන තොටුපළෙන් මේ කර්මයට බැසගන්න. කොහෙන් බැස්සත් එකම ගඟට බහින්නේ ඒ ගඟ සාගරේ නැමැති නිවන කරා යනවා. එතකොට ගඟට බහින තියෙන ස්ථාන 16ක් තමයි මේ සම්මාදිට සූත්‍රය හරහා තියෙන්නේ. ගංගා 16ක් නෙවෙයි. ගඟට බහින තියෙන තොටුපළවල් 16. ඒ කොතනින් බැස්සත් බහින එකම ගඟට. ඒ එකම ගඟ මොකද්ද? සම්මාදිටියේ පෙරමුණකට ගත්තු ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තමයි මේ ගංගාව. ඒ ගංගාව යන්නේ විමුක්තිය නැමැති නිර්වාණය නැමැති සාගරය කරා යන්නේ. ඒ නිසා අපිත් අපේ ජීවිත වලට මේ ධර්ම සම්බන්ධ කරගෙන හැකිතා කකුසලෙන් මිදෙන්න, හැකිතා කුසල කරන්න. මේ ඇස් කන් ආසාද ඉන්ද්‍රියවට රූප ශබ්ද එනකොට හුඟක් මේවට ඇල්ම ඇති කරගෙන ලෝභයටපත් වෙන්නත් එපා, ඒ තුලින් ගැටීමටපත් වෙන්නත් එපා. හැකිතාක් මැදහත් බවක් ඇති කරගන්න, ඒක යථා තත්ත්වයේ තේරුම් ගන්න. මේ රූප වෙනස් කර කර එකම දෙයක් මේ පෙන්වන්නේ අපට. ඒ නිසා අපි බුද්ධිමත් නම් අපි අවසානයේ දන්නෝ මේ තින සතර මහා භූත රූපයක්, මේ තියෙන පංච උපාදාන ස්කන්ධයක් කියන එක දන්නවා. මේ එක එක විදියට වෙනස් කර කර ඉන්නේ එකම දේ කියන එක දන්නවා. අර යක්ෂයා වෙනස් කර කර කුමාරිකාව කුමාරයව ලස්සනට ආවා වගේ මේ එකම දේ කියලා දන්නවා යා. ඒ නිසා එයා මේ එන රූපෙට නෙවෙයි, ඒකේ මුලටම හිත තියලා බලනවා යා. බුද්ධිමත් කියන්නේ ඒක. ඒ නිසා සිංහ කියන්නේ එහෙමයිනේ. සිංහ ගලක් ආවහම ගල දිහා නෙවෙයි බලන්නේ. සිංහ බලන්නේ කොහෙද? ගල කොහෙන්ද ආවේ කියලා බලන්නේ. බල්ලෙකුට ගලක් ගැහුවෙ කොහමද? ගල හපන ඔය බල්ලා. කාය කොහෙන්ද කියලා බලන්නේ. සිංහගේ බල්ලගේ අතරේ වෙනස. ඒ නිසා බුදුහරු නිතරම උපාකලිත තියෙන සිංහට. සිංහ සෙයියාව, සිංහ නාදය, සිංහාව ලෝකණය, සිංහ විදියට බලන්න, සිංහ විදියට නාද දෙන්න, සිංහ විදියට නිදා ගන්න, සිංහය තමයි නිතර උපමාට අරන්දී. ඒ නිසා තමන්ට දෝෂාරෝපණ බැනුම් ලස්සන රූප එනකොට ඒ දෙස නෙවෙයි බලන්න ඕනේ, ඒකේ මුලට හිත තියන බලන්න. බැලුවට පස්සේ මේකෙන් ලොකු වෙනසක් ඇති වෙන වෙනසක් කරන්න බෑ ඒක. ඒකෙන් කියන්නේ මෙයා දකින දේවල්ට සතුරු නොවෙන්න කියලා. සතුරු වෙන අතෘප්තියක් විඳිනවා. විඳට අනිත්‍ය වගේ ඒවට දැඩි ගිජු වෙලා දැඩි ලෝභයෙන් නෙවෙයි ආවිඳින්නේ. සාමාන්‍ය උපේක්ෂාවෙන් ආවිඳිනවා. එතකොට අද අපි කතා කළේ කර්මපත වාරය. ඉතින් ඔබ හැම දෙනෙක්ම බොහොම වාසනාවන්තයි. ඔබ හැම දෙනාටම පින් දෙනවා. ඉතින් මං හිතන්නේ දෙවියොත් මේ කට්ටිය ආරක්ෂා කරයි. මොකද ඔබ නිසා තමයි දෙවියන්ටත් බණහන ලැබුණේ. ඒ නිසා දෙවියොත් මේ ඇත්තන් දරුවොත් එහෙම රකී කියලා අපි හිතනවා. ඉතින් තව තවත් මේ ධර්මයේ රකින්නට, ධර්මය අහන්නට, දරුවන් සමග සතුටින් දිනු වෙලා හොඳට ලස්සනට නිරෝගීව ඉන්න මේ අද කරපු පින්කම ඔබ හැම දෙනාටම ආශිර්වාදයක් වේවා. ඔබ නමින් මියගිය මව්දෙමාපිය ආදී පිරිසක් එක්නම් ඒ අයත් කොහේ හරිඳගෙන මේ දැකලා දරුවෝ මේ වගේ පින් දහම් කරන දැකලා අනිවාර්යයෙන්ම සතුටු වෙනවා ඇති. ඉතින් ඒ මියගිය ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වෙලා ඒ අය සුගතියෙන් සුගතියට පත්වෙත්වා, අවසන උතුම් නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මියගිය ඥාතීන්ටත් පින් අනුමෝදන් කරවමු. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාත. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. එනිසා රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් අපි දෙවියන්ට අනුමෝදන් කරවමු. සම්ම්‍ය දෘෂ්ටික දෙවියනුත් මේ පින් අනුමෝදන්ව ඔබ හැම දෙනාමත්, ආදරණීය දරුවන්, ඥාති මිත්‍රාදීන් හැම දෙනෙක්මත් හොඳින් ආරක්ෂා කර දෙත්වා. විශේෂයෙන්ම තමන්ගේ දරුවන්ගේ හොඳට අධ්‍යාපන කටයුතු හොඳින් සිදු කරගෙන මව්පියන්ට ආදරය කරන මව්පියන්ට කීකරු හොඳ දරුවන් වීමටත්, ඒ වගේම මේ දරුවන්ගේ අනාගතය හැම අතීම සෞභාග්‍යමත් වීමටත් දිව්‍යංගයේ දැහැමි රැකවරණ ආරක්ෂාව සැලසේවා. මේ පින්තුන් සිද්ධ කරන දැහැමි කටයුතු නැකි රක්ෂාදී කටයුතු හොඳින් සිද්ධ කරගෙන වඩ වඩාත්ම සතුටෙන් නිදුක්ව නිරෝගීව දිගාසිරි ලැබමින් ජීවත් වීමට දෙවියන්ගේ ආශිර්වාදය සැලසේවා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සින්දියා. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සින්දියා. හොඳයි, අදත් බොහොම සතුටු වෙන්න මේ ඇත්තන්ගේ කාලය කැප කරලා මේ බොහෝ වේලාවක් විහාරස්ථානයේ තුර ගත කරලා බණ භාවනා කරලා බුද්ධ පූජා පවත්වලා ධර්ම ශ්‍රවණය කරලා ඉතින් හුඟක් ආකාරයෙන් පින්දාන් සිදු කරගත්තා. ඉතින් මේ ඇත්තන් ලබා ගත්තා වූ දුර්ලභ මනුෂ්‍ය ජීවිතවල ප්‍රයෝජනීය වටිනාකම ඵලය ලබා ගන්නවායි කියලා කියන්නේ මේ වගේ පින්දාන් සිදු කිරීම. එනිසා නිරතුරුව සිදු කරන දාන ආදී පින්දාම් ගැන, ඒ වගේම රකින්න සීලයන් ගැන, ශ්‍රවණය කරන ධර්මය ගැන, වඩන භාවනා ගැන නිතර නිතර තමගේ සතුට ඇති කරගන්න. ඒ සතුටම තමයි පින කියන්නේ, කුසලයේ කියලා කියන්නේ. ඒ සතුටම තමයි ජීවිතයේ සැපය කියලා කියන්නේ. ඉතින් ඒ සැපය සතුට වර්ධනය වෙන විදිහේ පින්කම් නිතර කරන පින්නතුන්, එනිසා අපි ඔබ හැමට ආශිර්වාද කරනවා. මෙබඳු පින්දහම් කරමින් තව තවත් සතුටෙන් නිදුක් නිරෝගීව දරුවන්ගේ කටයුතු හොඳින් සාර්ථකව සිදු කරගෙන දිගාසිරි ලබන්නට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දුක්ඛම් පන්තා ච නින්දුංකා භයම් පන්තා ච නින්භයා සෝකම් පන්තා ච නින්සෝකා හොන්තු සම්බේ පිපානිනෝ. දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා. සොවින්තේ වෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි, තෙරුවන් සරණයි.